නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලුමස්සේ ගෞතර ලෝකහාන්දරණ මහත්මයා දාන මහා සංඝරත්න අවසරයි සදහවත් වාතාවරණ පිළිතුරු අද වක්මාර්ථයේ පුරපත් දස්සක කොහොමද අවශ්‍යයි ඉමිදේ සාන්දර විකල්පයේ පිච්චේ දැන් බලාපොරොත්තු වන්නේ කාලසටහන තනවදී වෙන සදහාන් සාකච්ඡාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවායි. මේ පිළිතුරට ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කරගන්න තියෙන අවස්ථාවයි ධර්ම සාකච්ඡාව කියන්නේ. එනිසා මේ අතන තියෙන ධර්ම ගැටලු ඉදිරිපත් කරන්න මේ අවස්ථාව. පිළිතුරන් කටයුතු ඉදිරිපත් කළ තියෙනවා නිකිතව අපි වට මුලින් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙනවා මට හරියට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නක් තියෙනවා. මට උත්තර දෙන්න පුළුවන් ඒවට මම උත්තර දෙන්න. ඒක ප්‍රශ්නයක් තමයි සමථ ධර්මනා භාවනා කරන අයුරු පැහැදිලි කරන්න කියලා. කිනුතුනි සමථය සහ විදර්ශනාව කියලා ප්‍රධාන භාවනා දෙකක් බුදුදහමේ ඇතුළත් වෙනවා. සමථ කියන භාවනාවක බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවෙන කාරණා තියෙනවා. සමථය කියලා කියන්නේ චිත්ත එක් අරමුණකගෙන සංසුන් කර ගැනීම. ඒ සමථය තුළින් ඇතැම් විට ධ්‍යාන අභිඥා ලබන්න පුළුවන්. රූපාවචර අරූපාවචර නිවැරදිම ධ්‍යාන ලබන්න පුළුවන් සමථය දිනු කරනවා. ඒකට සමථය කරන්නේ සිහිය දිනු කිරීම. විදර්ශනාවෙන් කරන්නේ නුවණ දිනු කිරීම. සමථ දර්ශන දෙකේ වෙනස ගත්තොත් සමථ භාවනාව සඳහා සමථයන් බොහොමයක් බුදුදහමේ තියෙනවා. දැන් දසානුස්සති විශේෂයෙන් මෙත්තානුස්සති, ධම්මානුස්සති ආදී බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෙත්තා භාවනාදී දසානුස්සති භාවනා තියෙනවා. ඒ වගේම දස කසින තියෙනවා. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. මේව සැලකන්නේ සමථ භාවනා විදිහට. මේ සමථයන් පිළිතුරින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ නොවෙච්ච ආකාරවල ලෝකේ දැනුම් ලැබෙනවා. මෙහි උපරිම ප්‍රතිඵලය තමයි නේව සංඥා නා සංඥා කියන දක්වා ධ්‍යානෙ දක්වා දිනු කරන්න පුළුවන්. මේ ධ්‍යානෙ ලැබෙන ප්‍රතිඵලය ගැන කියනවා නේව සංඥා නා සංඥා කියන අරෝපාවිය ප්‍රඥාවක ඉදිරියම දක්වා. අවම පහසුකම තමයි අවම ප්‍රතිලාභයේ තමයි බ්‍රහ්ම පරිසක්තිය කියන බ්‍රහ්ම ලෝක ඉපදීම. ඒකට ධානවල ප්‍රතිඵල හැටියට ධානවල නොබිරිහි කෙනෙක් ඉය ධානම් අබුද්ධෝත්පාද කාලේ වුණ ඒ කෙනෙකුට බ්‍රහ්ම ලෝකයේ හොදන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ වලින් පහළම බ්‍රහ්ම ලෝකයේ හිත සලකන්නේ බ්‍රහ්ම පරිසක්තිය. බ්‍රහ්ම පරිසක්තිය අර්ථ ගැන සඳහන් වෙනවා අඛණ්ඩ කාලකලස් තුන් පාරයි කියන. ඉහෙරම බ්‍රහ්ම ලෝකයේ හිත සලකන්නේ අරූපාවචර නේව සංඥා නා සංඥා යදනිය. නේව සංඥා නා සංඥා කියන අර්ථ ප්‍රමාණය තමයි මහා කල්ප 84000යි. මහා කල්ප 84000යි. මහා කල්ප 84000 කියන්නේ මහා වජ්‍ර කල්ප ලින්ගස් වලින් නැත්නම් බුදුරජාණන් වහන්සේලා පස්නමම පහළ වෙන කල්ප හැටියට ගත්තොතින් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 4ක් විතර පහළම ගන්නේ. එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කාබුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නත් ගත වෙනව අවුරුදු ලක් අසංඛ්‍ය ගණන්. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140 සංඛ්‍යාව. දැන් කෝටියට 0.7යි හැම වැඩි වෙල කියලා ගත කෝටියට 8යි හැමම කියලා 1.140 සංඛ්‍යාවක් කියන මේකටයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා නැවත කාබුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්න අසංඛ්‍යයක් ලක්ෂ ගණනක් ගත වෙනවා. විතරක් අතිමීරක කාලයක් ගත වෙනවා. අන්න එවැනි ඒ ආකාර බුදුරජාණන් වහන්සේලා පස්නම පහළන කාල සීමාව වගේ 84000 ප්‍රමාණයක් ආයුක තියෙනවා. අරූපාවච විහෙරම බ්‍රහ්මලෝකෙ. අතිශය දීර්ඝ කාලයක්. ඒ කියන්නේ විදර්ශනා භාවනා කියලා කියන්නේ පින්නතුනේ ප්‍රඥාව දිනු කර ගැනීම භාවනාව. කියලා සාධුකාරයක් පවත්වන බලන්නේ. න්‍යායවාදී සාධුකාරයක් පවත්වන බලන්නේ. ඔය දැන් ධම්මකරණ යටන්න කරම සමහර ඇයි විලෝක ඉන්නවා. මේ අපි අවශ්‍යයෙන් ඉන්නේ නේද? නැත්නම් කියනකින් ප්‍රයෝජනයක් නැහැ ඒක. නිදිමත වගේ තේරෙනවා නම් ටිකක් ඉස්සරහට වෙන්නේ නැහැ. හේතු වුණොත් ඉක්මනට කියනවා. සාමු වෙන්නේ නේද? අවසන් කරගන්නන්නේ. දිනකෙන එතකොට විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව දිනු කිරීමේ භාවනාව. ප්‍රඥාව දිනු කිරීම සඳහායි විශේෂයෙන් සතර සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් සමතෙන් කරන්නේ හිත ඒකාරමුණක බොහෝ වේලාවක් පහලිත කිරීමෙන් සමතේ ශක්තිමත් කිරීම. මේ සමතේ දිනු කරපු පිටකට අනිත්‍ය දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම විදර්ශනාවෙන් කරන්නේ. සතර සතිපට්ඨානෙ ගැන විස්තර කරන සූත්‍රවලදී විස්තර වෙනවා. කායුපන්නනාදී භාවනා හතරේදී කය පිළිබඳව අවබෝධයෙන් ඉන්න කෙනා අයිනි ඇතිවීම නැතිවීම දැකලා සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා කාරණයක් සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ රූපයේ ක්ෂණික ඇති වෙන හැටි නොනින් දකිනවා. වේදනා සංඥා සංකාර විඥාන ආදී සිතු ස්කන්ධත් එහෙමයි. ඒව ක්ෂණික ඇති වෙලා නිරුද්ධ වෙන හැටි නොනින් දකිනවා. ඇතිවීමක් දකින්නවා නැතිවීමක් දකින්නවා. එතකොට මේ ඇතිවීම නැතිවීම නෝනින් දකින්න කෙනා ඒ ඊළඟට ලැබෙන ප්‍රතිඵලය තමයි නැකෙමින්ති ලෝකේ උපාදයේ තියෙන කාරණය. ලෝකෙ කිසිවක් දෙහි ඇලෙන්නේ නැහැ. කිසිේකවත් උව ඇලෙන්නේ නැහැ. ඇලීම නැත්නම් ගැටීමක් නැහැ. අපි යම් තාක් දේවල් ආශා කළා නම් ආශා කළ ප්‍රමාණයට තමයි ගැටීමක් වෙන්නේ. යම් දෙයකට අපි වැඩිපුර ආශා නම් ඒ ආශා දෙය වෙනස් වෙනකොට අපි කැමති විදිහට නොපවතිනකොට අපි ඒ වගේම දුකකටපත් වෙනවා. ඒ නිසා කාමරාගය සහ ව්‍යාපාදයේ කියන මේ සංයෝජන දෙක එක විදිහයි දුරවන්නේ. අනාගාමීන්නේ එක විදිහයි මේ දෙක ප්‍රතිනවන්නේ. ඒ නිසා එකක් දුර වෙන අනිත් එක තියෙන්නේ නැහැ. හරියට කාසියක් විසි කරනකොට කාසිය දෙකක් තම එක විදිහම විසි වෙනවා වගේ. ඒ නිසා යම් තා ප්‍රමාණ කුජලයේ ගැටෙනවා නම් අස්තනාකාදී ඉන්ද්‍රියවල ලැබෙන අරමුණ වලින් විරුද්ධත්වයටපත් වෙනවා නම් ඒ කියන්නේ යා යම් යම් දේවල් ආශ්‍රයයක්. ආශාව ගැන කියන්නේ දෙකක් වෙලා හිතෙන්න පුළුවන් නෑ. දැන්නේ බඩු පාණ්ඩ වල තියෙන ආශ්‍රය කියලා. බඩු පාණ්ඩ වල කැමෙන පින්නදන ආශා නැහැ සමහරයි. භෞතික දේවල් තියෙන ආශාව කලකන්නේ අරයි. ඡන්ද පංචකේ එකක් විතරයි. රූපේ විතරයි. නමුත් රූපේට ආශා නැතුනට වෙනස් අය වේදනා ආශ්‍රයයි. සංඥාවට ආශ්‍රයයි. සංස්කාරයට කැමති විඥාණයට කැමති භෞතික දේවල් අකමැති වෙන කෙනෙක් උනත් තමන්ගේ රැකියාවට තමන්ගේ උපාධි වලට තමන් ඉන්න මට්ටමට කැමති. ඒවට අභියෝගයක් වෙනකොට ඒවට කවුරු හරි යම් කිසි විදියකට අපහාසයක් කාලේ කරනකොට සමහර අය විවාද කරනවා. සමහර උපාධි දෙන අය උපාධි ඔක්කොම තියනවා. ඒක උපාධියක් හරි අඩුමදී සමහරට කියනවා. උපාධිය අඩුවෙන් කිව්වොත් කියනවා බලක් නැහැ. එමයි කියන්නේ ඒ ඔක්කොම ආත්ම කරගෙන ඉන්නේ දැන් ඒ ආස්තයන් ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට පින්නතේ විදර්ශනාවෙන් කරන්නේ මෙන්න මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය ලබා ගැනීම. ඒ අවබෝධයේ ප්‍රතිඵලය තමයි ඇලෙන්නේ නැහැ කියන එක. ඔහුට තේරෙනවා මේ වෙනස් වීමක් නෙමෙයි මේ හැම දෙයක්ම ත්‍රිකව වෙනස් කරන දේවල් නම් අපි මොකටද ඇලෙන්නේ කියන අවබෝධයක් උදේනවා. අනිත් ඒ තමයි පින්නතේ සමථ විදර්ශනා දෙකේ වෙනස ගන්නත් සමථයෙන් කරන්නේ අපේ විතිරුණු සිතෙන් කරන එක. අපි නිතරම අස්කන්නාසා ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට ඒ අරමුණක් පාසාම දුවනම සිත. ඇසෙන් රූපයක් දැකනම් රූපය කරා යනවා. කනෙන් ශබ්දයක් එනවා නම් ඒ කනෙන් ශබ්දය කරා යනවා. මේකට ලස්සන උපමාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන බුදුහාම චප්පාණක කියලා සූත්‍රය දේශනා කරා. මම මේක කලින් මේ සූත්‍රය ගැන මෙතනතුල විස්තර කරන්න චප්පාණක ප්‍රාණයන් හය දෙනෙක් ගැන තියෙන සූත්‍රයක්. මතකද? දවසක විස්තර කළා. සත්තු හය දෙනෙක් ඉන්නවා. කවුද මේ සත්තු? එක්කෙනෙක් තමයි කුරුල්ලෙක්. ඒ වගේම හිවලෙක්. වඳුරෙක්. ඒ වගේම සිඹුලෙක්. අනිත් එක්කෙන නාගයෙක්. අනිත් කතා මල්ලෙක්. මතකද සත්තු ටික? මුලින්ම කිව්වේ පක්ෂියෙක් නේ කුරුල්ලෙක්. ඊළඟට සිවලෙයි, බල්ලෙයි, වඳුරෙයි, කිඹුලෙයි, නාගෙයි. මේ සතු හය දෙනාගෙන විස්තර කරන සූත්‍රය තමයි සප්පානක ච පානක කියන ච කියන කාලින් හයට පාන කියන ප්‍රාණින්ද. ප්‍රාණින් හය දෙනා කියන කියන සූත්‍රය. මෙන්න මේ ප්‍රාණින් හය දෙනා මොකද කරන්නේ? මේ සතු හය දෙනාගේ වඩික කොටස් එකට ගැට ගන්නවා. ගැට ගන්න ආකාරය. අතනියම මොකද වෙන්නේ? මේ සතු හය දෙනෙකුට ගැට ගන්න හදන්නේ මේ බුදුහාම දේශනා කරන උපමාවකි. මගේ කටේ මේ සතු හය දෙනෙකුට ගැට ගන්න හදන්නේ මොකද වෙන්නේ? යම් කිසි සතෙක් වැඩිපුර ශක්තිමත් නම් කිඹුලා වැඩිපුර ශක්තිමත් නම් අනිත් පස් දෙනා වැඩගෙන යන ඔබ හැරෙයි. වතුරට යන. වතුරට යන්නේ නිතරම කිඹුල බලන්නේ වතුරට පණි. ඒ වගේම පක්ෂිය ප්‍රබල පක්ෂියෙක් නම් රාජාලයක් වගේ පක්ෂියෙක් නම් ඒ සදා බලන්නේ අනිත් පස් දෙනාම අරගෙන හතර දිහාම. ඒ වගේම නාගිය ප්‍රබල නම් නාගිය බලන්නේ අනිත් පස් දෙනා නැදගෙන කොහෙට යන්නේද? හුඹසට යන්නේ. බණ්ඩාර ශක්තිමත් නම් බල්ලා බලන්නේ අනිත් අසු පස් දෙනා නැදගෙන කොහෙට යන්නේද? ගමට යන්නේ. සිවනා උත්සාහ කරන්නේ කොහෙට යන්නේද? සිවනා බලන්නේ කෙලේට යන්න. අරිහත් සුවය දෙනා. එකෙනෙක් අඩුවෙන්නේ. අඩුවෙ කෙනෙක් කවුද? වඳුරා. වඳුර බලන්නේ මොකද්ද? වඳුර බලන්නේ ගහට කොට වෙනවා. එතකොට යම් කිසි සතෙක් ප්‍රබල වුණා නම් ඔහු කරන්නේ අනිත් සතු ටිකත් ඔක්කොම ඇදගෙන යන එක. අන්න ඒ වගේ තමයි දිනුත් අපි ක්‍රියා කරන්නේ මේ විදිහට. මේ සතු මැදිනට උපමා කළේ අපේ අස්කනාස ඉන්ද්‍රිය හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හය යමක් ප්‍රබල නම් ඒ ප්‍රබල අරමුණ කරා අයිත් ඒව යටපත් කරගන්න. දැන් මේ දිනතුනික ප්‍රබල දැන් මිට ඇස්කන. එනිසා ශබ්දය ගැන තමයි දැඩි අවධානයෙන් දැනෙන්නේ. යම් කිසි අවස්ථාවක ඇස ප්‍රබල නම් දැන් රූපාණි ළඟිනකොට ඇස ප්‍රබලයි. ගෙදර ඇවිල්ලා බඩට කවර ගන්න තරම් ගියත් කවුරුවත් දන්නේ නැහැ. ඇසටම අවනත වෙලා ඉන්නේ. ඒ වගේම සමහරකට දැන් නිදි ගන්න වගේ වෙලාවට ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණ දුර්වල වෙනවා. මනස ප්‍රබල වෙනවා, අතීතයේ ගත්තු අරමුණු ඉක්මතු වෙනවා, ඊට පස්සේ ඒවා කියන හැටියට පේනවා. මෙන්න මේ වගේ පින්නතුනි නිතරම මේ අරමුණු හයෙන් අපේ ඒ අරමුණට දුවමින් ඉන්නේ. මේ දුවමින් ඉඳීම තමයි අපි ජීවිතයේ සැපදේ කියලා හිතන්නේ. නමුත් මේ විදිහට සැපයනකම මේ තුල සැපයක් නැහැ. අපි සැපද කියලා හිතුවා කියන හැටියට මහා දුර්වලක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමත කමඨහන කියලා කියන්නේ මෙන්න මේ සත්තු පස් දෙනාම යම් අවස්ථාවක එක තැනක හිටවපු උලක නැත්තම් ගසක බැඳිනවා. අන්න ඒ ගසක බැඳීම උපමා කරනවා කමඨහනට පිට බාහිර කිරීම. මෛත්‍රී භාවනා හරි බුද්ධානුස්සති භාවනා හරි ආනාපානසතිය හරි කිසියම් සමත කමඨහනකින් හිත එකට එකතු කළා කියනවා නම් අර අනිත් බාහිර දුවන ඉන්ද්‍රිය වල දුවන ස්වභාවයට වෙනවා. එතකොට පින්නතන හිත සාන්තුම් වෙනවා. ඒක සංපත් වෙන මෙන්න මේ සංපත් වෙච්ච හිතට ලොකු ශක්තියක් තියෙනවා. දැන් ඉගෙන ගන්න කෙනෙක් නම් විතර දකින දකින රූප කරා යනවා නම් අධ්‍යාපනයෙන් සාර්ථක ඉලක්ක කරා එන්න අමාරුයි. හොඳට ඉගෙන සංපත් නම් හොඳට විභාග ඉක්මනින් සමත් වෙලා අධ්‍යාපන ක්ෂේත්‍රේ බොහෝ දැනුම අත්කර ගන්න පුළුවන්. එනිසා තමයි බ්‍රාහ්මණ සමාජය අය ಭಾರತයේ දා තිබෙච්ච බ්‍රාහ්මණ සමාජයේ ලක්ෂණය තමයි ඔවුන් මුල් කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේ. සපුරාම කෂ්ඨකෝලේ නෑත් වෙලා තමන්ගේ කාර්ය මුල් වකවානුව සපුරාම යොදලා තිබ්බේ අධ්‍යාපනය සඳහා. එනිසා ඇතැමිට ත්‍රිවේදය ඔවුන් ඉතාම පරතරට ඉගෙන ගත්තා. ත්‍රිවේදය ඉගෙන ගත්තා දැන් ඔය සරියුත් මොකද නම් දැන් මේ බ්‍රාහ්මණිකයි ඒගොල්ලන් ඉතාම ගැඹුරට වේදය අදාරපු බ්‍රාහ්මණයි. එයට පුළුවන් තරම් ලැබෙන ධර්මචාර ජීවිත ගත කිරීමක් එක්ක. එනිසා වෙන වෙනම සමතෙන් කරන්නේ බාහිර අරමුණු කරා දුන කිසේ කාර්මුණකට ගෙන නැති තැන්පත් වීම. අන්න ඒ තැන්පත් වීම අවශ්‍ය වෙනවා විදර්ශනාවක් කරා යන්න. සමතේ උපමාවක් ඇකිට සඳහන් කරන්නේ හරියට ජලය කැළඹිලා තියෙන ජලාශයක හරියට ජලය සංසම් වුණා වගේ කියන. ජලයට එකට විස්තරුණාට පස්සේ ජලයේ අර තියෙන රොළු ආදී බිමට ගිහිල්ලා වතුරෙන් අර බිම තියෙන වතුර පතුලේ තියෙන දේවල් හොඳට පේනවා. අන්නේ වගේ තමයි විසිරුණු හිතකට විතර අරමුණෙන් අරමුණට දොන හිතක් නම් එවැනි හිතක් කියන්නේ කෙනෙකුට මේ ලෝකෝත්තර ප්‍රඥාවක් වගේ ගැඹුරු දර්ශනයක් විතරිට අරමුණේ නැහැ. ඒ නිසා තමයි සමතේ මුලින් අවශ්‍යවන්නේ. හිත තැන්පත් කිරීම අවශ්‍යයි. ඒ හිත තැන්පත් කිරීම නිකන් ලබන්න බෑ. හිත තැන්පත් කිරීමක් ලබන්න නම් මොකද ඕනේ? සීලයක් ඕනේ. සීලය කියන්නේ කයවටනේ සමර වෙනවා. ඊතර හටගෙන වචන කියනවා නම් ඊතරම කය අසංවරව නම් තියෙන්නේ. එවැනි කෙනෙක් තුලින් සමතේ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා හිත තැන්පත් කරගන්න ඕනේ. නමුත් මේ සමතය පින්නතුනේ අබුද්ධෝත්පාද කාලවල වුණත් ලෝකේ ඉන්න සත්පුරුෂය සමතේ දිනු කළා ධානා විඥාන ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපි ලබන ප්‍රධාන මානසිකය. ප්‍රධානම ප්‍රතිලාභය තමයි මේ විදර්ශනාව පිළිබඳව අහන්නට සහාය ලැබුණ කරන්න තියෙන අවස්ථාව. විදර්ශනා කියලා කියන්නේ මේ වෙනස් වෙන හැටි. අනිත්‍ය භාවයේ හැම දෙයක්ම මේ වෙනකව වෙනස් වෙන්නේ නේද තියෙන්නේ කියන කරුණ නෝරින් දැනගන්න. ලෝකෙගේ සමහර අය කියන තුන අනිත්‍යතාවය ගැන කරුණු සඳහන් කරලා තියෙනවා. උපනිෂද් ධර්මයේ හේවත් වෛදික සමාජයේ සමහර දාර්ශනිකයන් ලෝකෙ වෙනස් වීම ගැන කතා කරලා තියෙනවා. දැන් බටහිර දාර්ශනිකයන් ගැන අපි යම් යම් අවස්ථාවක කතා කරා. දීගිනිගේ දාර්ශනිකයේ කැරන් විටස් කියලා ඔහු සඳහන් කරනවා එක ගංගකට දෙවරක් කෙනෙකුට බහින්න බෑ කියලා. ඒ කියන්නේ එකපාරක් බහින්නකොට තියෙන ජලාශයේ වතුර නෙමෙයි තවපාරක් බහින්නකොට තියෙන්නේ. දැන් මේකම අනිත්‍යතාවයක් තමයි කියන්නේ. නමුත් ඔවුන්ගේ අනිත්‍යතාවය අනිත්‍යතාවට විතරක් සීමා වෙලා තියෙනවා. බුදුදහමේ තියෙන අනිත්‍යතාවය යදනිස්සන් පන්දුක්ඛන් කියන සත්‍ය කරා ළඟා වෙනවා. අනිත්‍යතාවයේ තුලින්ම ගහිනව යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. අනිත්‍ය දෙයක් නම් සැප දෙන්න බෑ. හැමදාම එක වගේ මේ රූපේ හැමදාම එක වගේ කියන රූපේ දුකක් නෑ. නමුත් මෙන්නට නිරෝගීව ලස්සනට තියෙන ශරීරය ටිකින් ටික වෙනස් කරන මේක. වෙනස් කරන අපට මේ ශරීරය යහන දවසක් එනවා. දැන් රූපේ ලස්සනට තියෙනකොට නම් මේ දෙයක් නෑ නේද? නමුත් වැලියෙන් යද්දිත් බලනකොට වැලියෙන් නිවාස වලට ගිහින් බලනකොට ලෙඩ වෙලා එක්තැන් වෙලා සමහර අය රෝහල්ගත වෙන අවස්ථා දිහා බලනකොට අපිට ඒක ටිකක් ප්‍රකට වෙනවා. දිනුදි මෙන්න අනිත්‍යතාවයේ සත්‍යය දුක හට ගන්න යන ඉන්න සංදෝෂයන් යමක් ඒ වගේම දුක නිහානත්මයි. අනාත්ම කියන තමන්ට තමන් පාලනය කරන්න බෑ කියන එක තමන්ගේ විශ්වෙන්න හසුරවන්න බෑ කියන එක. දිනුදි අපේ ශරීරයේ ආත්ම නම් අපි කැමති විදිහට අපට පරිහරණය කරන්න පුළුවන් වෙනවා. කෙනෙකුට යදෙන පුළුවන් අපට පුළුවන් නේද අපි කැම් බීම කරනවා නානවා කොණ්ඩේ తీරනවා මේ සුවඳ වෙලොම් ගන්නවා අපට පුළුවන් නේද අපේ ශරීරය පාලනය කරන්න කියන. ඉනතර පාලනයක් කරනවා තමයි නමුත් ඒ පාලනය කිරීම නැහැ කියාව ඉතාම සීමිතයි. අපේ ශරීරය අපි කැමති විදිහට පාලනය කරනවා නම් කරන්න පුළුවන් නම් අපේ මේ කොණ්ඩ ගහකත් එක කෙත් ගහකත් කලුව මේ සුදු වෙන්නේ නැහැ. හැමදාම කලුව තියෙනවා නේද? අපේ ශරීරය අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් නම් රෝග ලවස්ස නැහැ. අපිට නිරෝගී වෙන්න පුළුවන්. දැඩි වදිස්ථානය කළා මම ලෙඩ වෙන්නේ නැහැ කියන තමන්ට කැමති විදිහට තමන්ගේ ශරීරය පාලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් රෝහල් දිනෙන් දින වැඩි වෙනවා. මේ පාලනය කරන්න හැකියාවක් නැහැ. වෛද්‍යවරයෙකුට යම් කිසි සීමාවක් තියෙන පාලනය කරන්න. ඒ වගේම පින්නතේ මේ අනිත්‍යතාවය මේ අනාත්මතාවයේ ස්වභාවය තමයි තමන්ට තමා හසුරුව ගන්න බෑ කියන එක. එතකොට බාහිර බාහිර සමහර දාර්ශනිකයන් මේ අනිත්‍යතාවය කිව්වත් ඔවුන්ගේ අනිත්‍යතාවය අනිත්‍යතාවය විතරක් සීමා වෙලා තියෙනවා. බුදුදහමේ මේ අනිත්‍යතාවයෙන් මේ සුවිශේෂ සත්‍ය තමයි මේ අනිත්‍යතාවය ළඟින කෙනා දුක දකිනවා. දුක දකින්න කෙනා අනාත්මතාවය දකිනවා. මේ අනාත්මතාවය තමයි පින්නතුනේ ලෝකෙ මෙතේ පහළ වෙච්ච දර්ශන අතුරෙන් උද්දලේ තුල අභ්‍යන්තරයේ නවෙනස්සන ඉස්තර ආත්මයක් නැත කියලා දේශනා කරපු එකම තමයි බුදුදහම. අනිත් සියලුම ආගම් දර්ශනවලින් කියුවේ පුද්ගල අභ්‍යන්තරයේ නවෙනස්සන ඉස්තර සාර පදාර්ථයක් තියෙයි කියන. ඒකට කියන ආත්මය කියලා. ඒ ආත්ම වාර්ය මත දැන් ඔවුන් සියලු මේ ගැන විස්තර කරනවා. බුදුදහමේ තියෙන සුවිශේෂාර්ථය තමයි අනාත්මතාවය. ඒ නිසා පින්නතුනි මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට මඟ විවර කරන ප්‍රඥාවයි විදර්ශනාව කියලා කියන්නේ. විපස්සනා කියලා පාලියෙන් නේද කියන්නේ. විශේෂයෙන් දැකීමටයි විදර්ශනා කියලා කියන්නේ. ඒකට ඒ ගැන මම දැන් මේ ඇති කියලා. තව මොනවා යවන්න නම් ඉස්සර අහන්න. ඊළඟ රූපාවචර අරූපාවචර ප්‍රශ්නෝ කියන කුමක්ද? කිනුදින අපි මුලින් විස්තරක හැටියට බ්‍රහ්ම ලෝක ප්‍රදාවස්න කොටස් දෙකකට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේනේ බ්‍රහ්ම ලෝක විවිධාකාරයෙන් විස්තර කරලා තියෙන විවිධ තැන්වල. ප්‍රධාන වශයෙන් සත්‍යයන් ජීවත් වෙන 31 භූමීන් තියෙනවා. භූමි 31ක් තියෙනවා. ඒ තමයි සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4. මේ 31 භූමි තර අතුරින් සතර අපාය සහ මනුෂ්‍ය ලෝකය සතර අපාය සැලකන්නේ කාම දුගති කියන. මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6ක් කියන මේ භූමි 4 සැලකන්නේ කාම සුගති කියලා. රූපාචර බ්‍රහ්ම ලෝක 16 සැලකන්නේ රූපාචර ලෝක විදියට. ඒ තැන්වල ඉපදෙන සත්වෙන රූපයක් තියෙනවා. අරූපාචර බ්‍රහ්ම ලෝක කියන්නේ පිටක් තියෙනවා නම් රූපිය ප්‍රසකනේ අප්‍රකට රූපයක් තියෙනවා. එතකොට මේ සත්‍යයන් වලට සත්‍යන්නේ ධ්‍යාන ලබාගෙන. ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන අතර ලබාගත්තු අය තමයි එක එක භූමි සලවන් හැටියට රූපාචර බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. රූපාචර බ්‍රහ්ම ලෝක අතුරෙන් සුදස්ස කියන අවිඤ්ඤ අකප්ප සුදස්ස සුදස්සි අපනිච්ඡත කියලා බ්‍රහ්ම රූපාචර බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. මේ පහට කියනවා පංච සුද්ධන වාස කියලා. අවිඤ්ඤ අකප්ප සුදස්ස සුදස්සි අපනිච්ඡත කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මමත් ඔබ මේ සතර අතිශය දීර්ඝ කාලයක් අතර පරිසරමින් ආවා. ඒ ආපු කාලේ හරියට සතර අපායක ඉන්න සවමි. සතර අපායක මම වැඩිපුර කාලයක් ඉවදලා තියෙනවා. දුගති ඉතාම ටික කාලයක් ඉඳලා තියෙනවා. ඒ අතරනොත් අපි මේ පංච සුද්ධාවාසයෙන් හැර සුද්ධාවාස බඹලුව පහේ හැර අනිත් සියලුම තැන්වල ඉවදලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ඉහළම විද්වතුන් වෙන අපි ඉපදෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ ආකාරයේ ධනවතුන්, රජවරු, සිටුවරු වෙලා අපි ඉපදෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අලුත් අත්දැකීමක් ලබන්න කියලා කියනවා නම් අලුත් අත්දැකීමක් කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම අත්දැකීම් අපේ මනසේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලුත් අත්දැකීමක් කියලා කිසියම් කෙනෙක් ලබන අපේක්ෂාවක් තියෙනවා නම් ලබන්න ඕන එකම අත්දැකීම තමයි මොකක්ද? මෙන්න මේ පංච සුද්ධාවාසී ඉපදීම සඳහා දැකින ලබන්නේ. එහි ඉපදෙන්නේ නැහැ අපි. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ ඉපදෙන්නේ කවුද? ඉපදෙන්නේ කොයි වගේ පුද්ගලයන්ද? අනාගාමී සත්‍යයට පත්වෙච්ච අය තමයි අනාගාමී සහ සතරවෙනි ධ්‍යානය කියන මේ සුත්පන් දෙකම තියෙනවා. හතරවෙනි ධ්‍යානය දක්වා ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ධ්‍යාන හතර සහ අනාගාමී භාවයේ කාමරාග පටිඝ සංයෝජන ප්‍රහීණ කිරීමෙන් ලබන මානසික සත්‍යයෙන් මේ සුදුසුකම් දෙකම තියෙන අයිබදෙන ස්ථාන තමයි පංච සුද්ධාවාසය කියලා කියන්නේ. එතකොට මෙතන විතරයි අපිට අපේ අත්දැකීම් නැත්තේ. අනිත් හැමදැනම අත්දැකීම් තියෙනවා. මේ විශ්වයේ හැමදැනම පහයක් ඉපදලා තියෙනවා. මනුෂ්‍ය ලෝකේ ගැන විශේෂයෙන් සඳහන් කරන මනුෂ්‍ය ලෝකේ අපේ භූම දන කටයුතු නොකරපු දැනක් නැහැ කියලා. හැමතැනම අපේ සුඛාන භූමිය වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේදී එක්තරා මානාධික බ්‍රාහ්මණි උපසාරණක කියලා. අපි මේකට කලින් තව වෙන සඳහන් කරලා තියෙනවා. මේ මානාධික බ්‍රාහ්මණිය වයසට ගිහින් වාස්තායි තමයි දරුවන්ට කියනවා මම හරියට මාන්නේ දෙගෙන මම මිය ගියාට පස්සේ මගේ භූම දාන කටයුතු කරනවානේ මේක කලින් කිසිම කෙනෙක් භූම දාන නොකරපු ස්ථානෙක කියලා ඉතාම විශාල ධනක් තිබුණු ඒ ගල පර්වතයේ උඩට ගිහින් එක්තරා ස්ථානයක් වෙනුවෙන් මෙන්න මෙතන වගේ භූම දානය කරන්න කියලා. ඒ තරමම මානාලිකයි. එතකොට මෙන්න මේ අනුවම දරුවත් ඒ වගේ මේ තැනට මිය ගියාම කලයි තරම භූම දාන කළා. මේ සිතිය මුල් කරගෙන බුදුහාමුදුරුවෝ සිනහ පහල කළා. පිරිදුනි බුදුහාමුදුරණ පිමිච්ච සුවිශේෂ හැකියාවක් තමයි සත්‍යය දැක්කම මේ සත්‍යයේ අපේ ආත්මභාව අසංඛ්‍ය ගණන් ආපස්සට බලන්න පුළුවන් නෝනක් තිබුණා. සාමාන්‍යයෙන් අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් ගත්තත් උපරිම වශයෙන් කල්ප 4000ක් කියන බලන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සීමාව අත්හැරෙන්නේ නැහැ. සීමාව මෙච්චර කියන්න බැහැ. බුදුහාමුදුරුවෝ මේ සිටි ආරමුණු කරගෙන වික්ෂුන් වහන්සේට සඳහන් කරනවා මහණෙනි මේ උපසාලක කියන ත්‍රාත්මණය මේ බ්‍රාහ්මණ කුලේම මේ උපසාලක කියන නමින්ම මේට පෙර ආසුභාව 14000 කාර්යයක් 14000 කාර්යයක් මේ ස්ථානෙම භූම දාන කළා කියන එක පුද්ගලෙක් ඒ නමින්ම ඒ ස්ථානෙම 14000 කාර්යයක් භූම දාන කටයුතු කරා නම් ඉන්නතන හිතාගන්න අපි කොච්චර දිග ගමනක් මේ නැද්ද කියලා. අතිශය දිග ගමනක් මේ යන්නේ. ඒ යන ගමනේ මේ ඉතාම සුළු මොහොතක් තමයි මේ මනුස්ස ලෝකේ ඉපදෙන්නේ. මනුස්ස ලෝකයේ ඉන්නතන බුද්ධෝත්පාද කාලෙක ඉපදෙනවා කියන්නේ අතිශය දුර්ලභ කාරණයක්. මේකේ දුර්ලභත්වයේ බුදුහාමර දේශනා කරන අවස්ථාවලින් සමහර අය තේරුම් ගන්න අත්හැරලා ආවා. ඒ තරම්ම තේරුණ මේක දුර්ලභ අවස්ථාවක් කියලා. එනිසා වෙනතෙන් මෙන්න මෙවැනි සතර ගමනක යන අපිට එතකොට මේ දිව්‍ය ලෝකය සහ මනුස්ස ලෝකය සලකන්නේ කාමසුගත කියලා ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ 16 සලකන්නේ රූපාවචර කියලා ඒ වගේම ආකාස සංඥායතනය විඥාන සංඥායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය කියන ඥාන හතරක් තියෙනවා ඒ ධ්‍යාන වලට කියන අරූපාවචර ඥාන කියලා ඒ අරූපාවචර ඥාන ලබාගත්තු අය ඉපදෙන බ්‍රහ්ම ලෝකත් ඒ නමින්ම හඳුන්වන්නේ ඒ දැන් වල කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියලා. දැන් මේ වගේ ලෝක සත්‍යයන් ජීවත් වෙන ස්ථාන ගැන පැහැදිලි අවබෝධයකින් බුදුහාමර අපට කරුණ දේශනා කළා. පින්තුනි විද්‍යාව කොච්චර දිනුනත් මේ ඉපදිච්ච සත්‍යයන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. කොච්චර නවීන තාක්ෂණික උපකරණ භාවිත කළත් සමහර සත්‍යයන් ඉන්න අය ඉන්න ස්ථානයන් මේ උපකරණට අහු වෙන්නේ නැහැ. ඒ නිසා හිතන්නක විද්‍යාව නියත අවබෝධයගෙන නැහැ. මේ ඒක අපිට පිළිගන්න බෑ කියලා. ඒකෙන් විද්‍යාවේ සමහරද ඔප්පු කරන්න බෑ. මේව මනසට අහු වෙන ඒවා. ඇතැම් විට මේ මනුස්ස ලෝකේ ආශ්‍රය කරගෙන සමහර සත්‍යයන් ඉන්නවගේ කියන අපේ මිනිස් ඇහැට පේන්නේ නැහැ මේවා. මිනිස් ඇහැට පේන්නේ නැහැ මිනිස්සුන් සකස් කරන උපකරණ වලට අහු වෙන්නේ නැහැ. දිනක් ලක්කන හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ විජේකුට කරව දෙන්න බැහැලා එන අවස්ථාවේදී මුගලන් හාමුදුරුවෝ පිනහ පහල කළා. ලක්කන හාමුදුරුවෝ ඒ ස්වාමීන් හිනා වෙන්නේ කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා මේ පොඩි කාරණයක් දැකලා මම හිනා වුණේ කියලා. ලක්කන හාමුදුරුවෝ මොකද ස්වාමීන් නෑ ඒ කාරණාව දැන් කියන්න බැහැ අපි දැන් යන්නේ බුදුහාම වෙන්නේ මේ බුදුහාම තනියම මගේ ප්‍රශ්නේ හරම මගේ තියෙන උත්තර දෙන්නම් කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ වැඳලා බුදුහාමරට සතර ස්වාමීන් කියන අවස්ථාවේදී මේ ලක්කන හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝගේ ස්වාමීන් අර ගිජ්ජිගුණ පර්වතයේ පාමුල දෙවහන් කරම හිනා වුණේ. එතකොට කියනවා මම ඉතින් මහා ප්‍රේතෙක් මම දැක්කා. විශාල ශරීරයක් තියෙන ප්‍රේතෙක් මම දැක්කා. මම ඉතින්දී ඔබට කිව්වනම් ඔබ පිළිගන්නේ නැහැ මේක. නමුත් දැන් මේ බුදුරජාණන් වහන්සේ අභියසන නිසා මම මේ සඳහන් කරේ බුදුහාමර මේක දාන්න ඉස්සෙම මම කියන්නේ කියලා. බුදුහාමර සඳහන් කරන හරියට හරිය මොග්ගල්ලා නැහැ. ওই ප්‍රේතිය මම දැක්කේ මං කාලොස් ගාඥානි ලබාගත් දවසේ මම දැක්කේ. නමුත් අද වෙනකම් මම කාටවත් කිව්වේ නැහැ. කිව්වනම් කිසිම කෙනෙක් මේක පිළිගන්නේ නැහැ. නමුත් අද මට සාක්ෂිකාරය කියන ඔබ ඒ නිසා මම ආයි අනුමත කරනවා කියලා. මේ වගේ කෙනෙකුට විවිධ සත්‍යයන් මේ විශ්ව අපල් සමග එකට ජීවත් වෙන සමාජ අපේ හැටේ රෝගෝචර වෙන්නේ නැහැ. ඒතකොට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන ඔය වගේ තමයි විස්තර තියෙනවා ඥාන ගැන වෙනම විස්තරයක් තියෙනවා. අපි ඒව ඉගෙන ගන්න අවස්ථාවක් සාකච්ඡා කරමු. දෙතිස් කතාමරවාද. දෙතිස් කතා සහ දස කතා කියන වර්ගයක් බුදුදහමේ තියෙනවා. දෙතිස් කතා කියන්නේ නොකළ යුතු කතා. දස කතා කියන්නේ කළ යුතු කතා. නොකළ යුතු කතා 32ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. රාජ කතා, චෝර කතා ආදී කියන් පටන් ගන්න රජවරුන් ගැන කතා, සොරුන්ගේ කතා මේ ආදී විවිධ විදිහේ. දැන් කතාවේ තියෙනවා ඕපදූප. ඕපදූප වලටයි තියෙන කතා. එවැනි කතා 32ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඇමතිවරුන් ගැන, පිටිවරුන් ගැන, විවිධ විදිහේ උජ්ජතයන් ගැන තියෙන කතාවල් වලටයි නිවනෙන් බැහැරව කරන කතා ගැන මේ 32 කතා කියලා සඳහන් කරන්නේ. ඊළඟට දස කතා කියලා වර්ගයක් තියෙනවා. දස කතා කියන්නේ කළ යුතු කතා. අපිෂ්ඨ කතා, සංතුති කතා, පරිවේක කතා, අසන්තුති කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා කතා 10ක් තියෙනවා. අල්පේක්ෂිතාවය ගැන කතා, සතුට ගැන කතා, ප්‍රවිවේකය ගැන කතා, සීලය ගැන කතා, සමාධිය ගැන කතා, ප්‍රඥාව ගැන කතා, මේවා තමයි කළ යුතු කතා. රහතන් වහන්සේ පිළිබඳව කතා. මේ සීල සමාධි ප්‍රඥා ආදී කරුණු දෙකම අපිට රහතන් වහන්සේගේ චරිත ගැන. ශ්‍රාවක භූමියට පත්වෙච්ච ගෘහස්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන කතා. ඔවුන්ගේ චරිත ලක්ෂණ අපිට කතා කරන්න පුළුවන්. අපි ඒක ලොකෝ පැහැදිලිමක් ඇතිවන්නේ. නමස්කාර රාජකතා, චෝරකතා ආදී කතාවල් අහනකොට කියනකොට අපේ හිත පින්නදින අපිරිසිදු වෙනවා. අපේ හිතේ තියෙන ප්‍රසන්න භාවය නැති වෙනවා. ඊයගේ දුර්ගුණ අපට වැඩිපුර කියනවන්නේ. නමුත් සරුසාන්දර ගැන, මුගලහාඳුර ගැන, මහාකාශ්‍යප මහාඳුර ගැන, සීවලිහාඳුර ගැන කතා කරනකොට අපේ හිත පුදුම විදිහට ප්‍රසාදිතපත් වෙනවා. උන්වහන්සේලගේ ගුණ ගැන. දැන් සරුසාන්දර ගැන සුවිශේෂ ගුණ සඳහන් වෙනවා. සරුසාන්දර හැමදාම සැතපෙන කලින් බලනවා අත්ජහන්ව කොහෙද ඉන්නේ කියලා. අත්ජහන්ව ඉන්න දිහා බලන වැඳර තමයි සැතපෙන්නේ. අත්ජහන්ගේ දිහාට වන්දනා කරලා අත්ජහන්ගේ පැත්තට ඉස්ස දාලා තමයි සැතපෙන්නේ. මුගලහාඳුරගේ අග්‍රස්ථාන මහා ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම කළේ? අත්ජහන්ඳුර තමයි මුගලහාඳුර සරුසාන්දරට මුලින්ම බණ කිව්වේ. අනිත් තමා සින ගාථාවෙන් බණ කිව්වේ. අත්ජහන්ඳුර කලේ පැහැදිලි තමයි සාරිපුත්තහාඳුර ශ්‍රද්ධාව වැඩි කරගන්න. ඒ නිසා අත්ජහන්ඳුරට ගුරුවරයෙක් වගේ හැමදාම සැලකුවා. මේ වගේ සුවිශේෂ ගුණ තිබෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් වෙනවා. රාජගෙන හාමුදුර කෙනෙක් විදිහට සරුසාමගේ චිත්ත හාමුදුර කෙනෙක්. රාජහාමුදුර මහණුනි අවුරුදු 220 දී මහණෙතුමිය ස්වාමීන් වහන්සේ අනෙත්‍යකරි ඉතාම ගෞරවණීය කාලය ගත කළේ. දැන් බුදුහාම සඳහන් කරන වයසට ගිය මහණෙක්ගන් ඉක්මවන අමාරුයි කියලා. ඒ නිසා වයසට ගිය ප්‍රය මහණ කරන්නේ නැහැ වැඩි. කලාතුරකින් කෙනෙක් තමයි මහණ කරන්නේ. මොකද බොහෝ දෙනෙක් හරි අමාරුයි දරගන්න වෙනවා කියන්නේ. පොඩි කාලේ මහණ කරාම ලේසියි කියන විදිහට හැසිරෙනවා. නමුත් මේ රාජහාමුදුරේම නැහැ. රාජහාමුදුරවරු 220ක් කියන මහණුණත් ආට පිටිපස්සෙන් තමයි දාන කියන කොට යන්නේ. පස්සේ මහණෙට ගියානේ වයසින් වැඩි වුණාට මහණෙක් අනුපිළිවෙලට තමයි දාන්න යන්නේ. ඒ වගේම අනිත් පොඩි හාමුදුරන්ට උපස්ථාන කරන මේ වයසක ස්වාමි වහන්සේ. ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කියන ස්වාමි වහන්සේට අවුරුදු 220 දී මහණුණත් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා රහත් භාවයට පත් වෙන්න. එනිසා මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා ගැන චරිතයක් අපි කියනකොට අපේ හිතේ ලොකු ප්‍රසන්නයක් ඇතිවන්නේ. එවැනි කතා කළ යුතු කතා හැටියට සලකනවා. රාජ කතා, චෝර කතා ආදී රජවරු ගැන සොරුන් ගැන ආදී කතාවල් පිළිබඳව ජෙතිස් කතා හැටියට සලකනවා. ඒ කතා නොකළ යුතු කතා හැටියටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන්නේ. ප්‍රශ්නයක් අහනවා පිළිම වහන්සේ පිළිම වහන්සේලා වන්දනා කරනකොට පිළිම වහන්සේගේ දෙපා අර්ධාත්මිය අද ගානේ හොඳද කියලා. පිළිම වහන්සේලා අඳල වගේම හොඳද කියලා අහනවා. අඳල ඇඟට වරදක් නැහැ. නමුත් ඉතින් ඒව ඉක්මනට කිලුට වෙන හිමුණාම. දැන් බුදුහාමෙන් කාලේ සමහර විට සමහර ශ්‍රාවකයන් භික්ෂුන් වහන්සේලා බුදුහාමර වඳිනකොට දෙපා පිළිමැදලා වන්දනා කළා කියන පිරක් වෙනවරදී. නමුත් කාන්තාවන්ගේ මතරපු ආකාරය ගැන සඳහන් වෙන්නේ නැහැ. එනිසා ස්වාමීන් වහන්සේලාම බුදුහාමරණ වහන්සේ නමස්කාරවලදී දෙපා වැඳලා දෙපා සිඹලා වන්දනා කරපු අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒ වගේම නැත්නම් අවස්ථාවල සුවිශේෂී කාරණා සඳහන් වෙනවා. දැන් මහා ප්‍රජාපති ගෝතම රහතල හිටින්. රහතල අන්තිම කාලේ මහා ප්‍රජාපති ගෝතමගේ සුවිශේෂී ඉල්ලීමක් කර බුදුහාමරණ බුදුහාමරණේ මම ඔබ වහන්සේව කුඩා කාලේ මං කිරි දීලා ඇටේදි කළා. ඔබ වහන්සේගේ මෑණියන් නැති වුණා ඊපස්සේ මම තමයි මෑණියන් හැදිර ඔබ වහන්සේ ඇටේදි කරගත්තේ. ඔබ වහන්සේට මම කිරි දීලා මගේ කිරි වලින් ඔබ වහන්සේ පෝෂණය වුණා. කිරි වලින් ඔබ වහන්සේ මගේ අම්මා. ඔබ වහන්සේගේ අම්මා. නමුත් ඔබ වහන්සේ මට ධර්මයේ දීලා ධර්මයෙන් මා පෝෂණය කළා. ඒ නිසා ධර්මයේ හැටියට ගත්තොත් ඔබ වහන්සේ මගේ මෑණියන්ට ඊළඟ සඳහන් කරන ස්වාමීන් වහන්සේ මම කුඩා කාලේ ඔබ වහන්සේගේ අත්පාදිය අතපත ගාලා ඔබ වහන්සේ ඇදෙලි කරා. නමුත් මට අන්තිම වතාවට ඔබ වහන්සේගේ ශරීරය නැවත දකින්න ඕන කියලා. මේක විශේෂ ඉල්ලීමක්. දැන් මහා ප්‍රජාපති ගෝතමිය නික්ලිසි රහත් මෑණියන්. සරාජිල තරපු ඉල්ලීමක් නෙමෙයි මේක. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ සිවුර මෑත් කළා. ඇයට තම ශරීරය ඉහළ කොටස පෙන්වා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මහා ප්‍රජාපති ගෝතමිට සුවිශේෂී සැලකීම් කළා. විශේෂයෙන් එතුමිය තිරුවන් පෑට පස්සේ ඒ දේහය පිටපස්සෙන් බුදුහාමුදුරුවෝ වැඩම කළා. කිසිම අවස්ථාවක බුදුහාමුදුරුව වෙනත් කෙනෙක්ගේ දෙයක් පිටපස්සෙන් ගන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලකින් තියෙනවා. නමුත් මේ මහා ප්‍රජාපති ගෝතමීට කරපු විශේෂ සැලකිල්ල කැඩේ මෑණි කෙනෙකුට කරන ගෞරවය ලක්වල දෙනවා. එනිසා ඊනි අවස්ථාවකින් සඳහන් කරන නමුත් මේ සුවිශේෂී අවස්ථා තමයි එකම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර පස්සෙ දෙන්න. මේ පිළිමෝහන්තේ එක්කම ඒ ප්‍රශ්නෙට පොදුවේ විසඳුමක් දෙන්න අමාරු වේක. මලයන් කියන මේ ප්‍රශ්න ටික තමයි දැනට අහලා තියෙන්නේ. මෛත්‍රී භාවනා වේදී මානවල කරගෙන භාවනා කිරීමේදී සංඛාය දිට්ඨිය නැති කිරීමක් වේද? දැන් සංඛාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සර දැනගන්න ඕනේ. සංඛාය දිට්ඨි කියන එක සංඛාය දිට්ඨි කියන්නේ සංසුදෙන් කියනවා නම් සංඛාය දිට්ඨිය කියන එක. ශරීරයේ පිළිබඳව ඇතිවන ආත්ම සංඥා මුළු කරගත්තු හැඟීමටයි සංඛාය දිට්ඨිය කියලා කියන්නේ. විස්තරාත්මකව කියනවා නම් තමයි ශරීරයේ තමයි ජීවිතයේ සකස් වෙච්ච රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ මම මගේ හැටියට දැඩිව ග්‍රහණය කිරීමෙන් සංඛාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහනවා මෛත්‍රී භාවනා කිරීමේදී මම නිදොස් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා කියනකොට සංඛාය දිට්ඨිය වැඩි වෙනවා නේද වෙන්නේ කියලා. නම් පිළිතුරේ හැම ගැන අමාරුයි. මේක මෙතෙන්දි සංඛාය දිට්ඨිය පියාගෙන තමයි අපි මේ ගමන යන්නට ඕන නැතුවද? මාන නිසාය මාන මහාත මානිය නිසාම මානිය අතුරු කරගෙනව මානිය ප්‍රහාණය කරන්න ඕන කියලා කරුණාක් කියනවා. ඒ නිසා අපිට මේ දැනට තියෙන කෙලෙස් ටික තියාගෙනම තමයි කෙලෙස් ප්‍රහින කරන්න වෙන්නේ. එක විට නිකීති වෙන්න බෑ අපිට. ඒ නිසා ආරම්භයේදී අහන්නාවේ රෝම මෙකිවට වරදක් නෑ. නමුත් වෙන තුන එකක් මතක තියාගත්තේ උසුයි. මේ අහන්නාවේ රෝම ඔන්නේ කියන කතාව තියෙන්නේ පස්සේ කාලේ ලියුම් ග්‍රන්ථවල. මුල් කාලේ ත්‍රිපිටකයේෙහි මෛත්‍රී භාවනා කියන තැන්වල කිසිම තැනක මම මුල් කරගත්තු භාවනා ගැන සඳහන් වෙන්නේ නෑ. දැන් කරණීයක සූත්‍රය තමයි ප්‍රධානම මෛත්‍රිය ගැන සඳහන් වෙන සූත්‍රය. තමන්ගෙන් බැහැර සත්‍යයන් කෙරෙහි තමයි මෛත්‍රිය වඩලා තියෙන්නේ. නමුත් පස්සේ කාලේ මේක පොඩි වෙනසක් ඇති වුණා. විසුද්ධි මාර්ගයදී දින කාලවල වෙනවට මේක වෙනස්කමක් ඇති කරගෙන තමන් තමන්ට මෛත්‍රිය කරලා ඉස්සෙල්ල පටන් ගන්න ක්‍රමයක් ආරම්භ කළා. එනිසා ඒක වරදක්ම කියලා කියන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා නෑ. එනිසා දැන් සමහර අය මේක තරග කරනවා සමන්තවත් කිසියම් කෙනෙක් මෛත්‍රිය නොකරන කෙනෙක් අනිද්දාට මෛත්‍රිය කරනවාද කියන පදනම මත ඉඳගෙන තමයි සමන්ත මෛත්‍රිය කරන පටන් ගන්නෙ. ඒක වරදක් නෑ. නමුත් අපි දිගින් දිගට හැබැයි සමන්ත විතරක් මෛත්‍රිය කළා ධ්‍යාන ලබන්න බෑ. ධ්‍යාන ලබන නම් අනිත් අය කෙරෙහි මෛත්‍රිය වඩන්නට ඕන. ඒ වගේම මේදී වඩන්න ඕන ආකාර රාශියක් ගැන කියනවා. විරුද්ධ ලිංගිකයන් ඒ වගේම මිය ගිහිපු අය ගැන ආදී මෛත්‍රිය කරනකොට ඒ සමතෙන් අපේක්ෂා කරන අරමුණ කරා යන්න බෑ කියලා. ඒ නිසා තමයි උද්‍යෝගයක භවනාවේ ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ තැන්වලදී ඒ කරුණ හොඳින් ප්‍රගුණ කරන්න වෙනවා. සංඛාය දිට්ඨිය ඇතිවීමක් කියලා කෙනෙකුට තරපේ අනුකූලව දිගින් දිගටම තමන්ට විතරක් නම් මෛත්‍රී කරන්නේ. ඉතින් සංඛාය දිට්ඨිය දින වෙනවා මරණ වෙනවා. නමුත් සංඛාය මෙතන මුලදී ආරම්භයේදී අපි මම නිදොක්කෙන් වාපිට පටන් අරගෙන ඒක ටික වෙලාවකින් අනිත් පැයකට ඒක යොමු කරනවා. ඊට පස්සේ මම ඊට මිදුරෝද මන්ජස්සයද සතුරෝද අකලසියෝද ඒ වගේම දඟ දිසා ගතය ඒ වගේම ඉපදෙල ඉන්නයි උපතක් බලාපොරොත්තු වෙන අය කුඩා අය මහත් අය දෙපා නැති අය දෙපා අය සිව්පා අය බහුපා අය මේ ආදී විවිධ නිර්ණායක මත ඉඳගෙන මෛත්‍රිය වඩනවා. ඒ තුලින් තමයි සිතේ සමතිය දිනුනේ. මෙච්චරයි අපිට දැන ඉතිරිපත් කළ දෙන ප්‍රශ්න. තව කොන හෝ ප්‍රශ්නයක් දෙනවා මේ අතට ඉතිරිපත් කරන්න දුනවා. උපපාරමිතා උපපාරමිතා කියලා කියන්නේ දැන් උපපාරමිතා ගැනත් පොඩි වෙනසක් සමහර සූත්‍රවල දැක් වෙනවා. උපකාරණකාරියට දැන් සාමාන්‍යයෙන් අපි විවහාර කරන්නේ ශරීර අංග ප්‍රත්‍ය කරලා දෙන දාන. නමුත් සමහර ග්‍රන්ථවල තියෙන උපකාරණිකා කියන්නේ සම්පූර්ණ ජීවිතය පරිත්‍යාග කරන දාන කියන්නේ. ඒකේ ගැටලුවක් තියෙනවා දැනට තියෙන විවහාරයේ සහ මුල් කාලේ පොත්වල තියෙන ක්‍රමයට පොඩි වෙනසක් තියෙනවා. දැන් සමස්තෙන් සම් පාරමිතා කිරුවා කියලා අපි කියනවා අපේ බුදුහාමුදුරුවෝ. සම්මා සම්බුද්දත්වයට සඳහා ඥානාදී මේ බුද්ධාංගර බුද්ධකාරක ධර්මයන් 10ක් සම්පූර්ණ කරලා දාන කිරණ සම්මාදී 10. ඊට පස්සේ ඒවා තවදුරටත් වර්ධනය කරලා ඒ දානාදී පාරමිතා ධර්ම දානාදී ගුණධම් තමන්ගේ අංග ප්‍රත්‍ය පරිත්‍යාගයෙන් කරනවා නම් ඒකට කියන උපකාරණිකා කියලා. ඒ වගේම මේ දානාදී පාරමිතාම ජීවිත පරිත්‍යාගයෙන් කරනවා නම් ඒකට කියනවා පරම අර්ථ පාරමිතා කියලා. මේක තමයි දැනට සාමාන්‍යයෙන් අපි විවහාර කරන විස්තරය. නමුත් මේ විස්තරය මෙහෙම තිබුණට සමහර ග්‍රන්ථවලදී සමහර මුල් කාලේ ලියපු ග්‍රන්ථවල මේකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකත් අපි දැනගන්න ඕනේ. එතකොට දානාදී පාරමිතාවලදී ආමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් සඳහන් වනවා අසංකේ කලපලස්සයක් පුරා මේ ගුණධම් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. අසංකේ කලපලස්සයක නිතාම දීර්ඝ කාලයක් ඇතැමිට කෙනෙකුට ඉඳන් පුළුවන් අදින්නම් අසංකේ කලපලස්සයක් වෙන්නේ නම් ඒක නෙවෙයි පිළිඳින්න වාස්තන මේ සඳහා ගුණධම් පුරවුවා. ඒ නිසා අපිට මේ අවස්ථාවේ ඉඳගෙන උපරිම උත්සාහය කරන්න වෙනවා. කෙනෙකුට තරක කරන්න මේ අපිට මෙච්චර අපි පාලනය දා කරලා නැහැ නේද අපිට තාම වාස්තන ඉන්න ඕනද කියලා හිතුවත් අපිට මේ ලැබෙච්ච අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා අපට ඉදිරියේදී සමීප බුදුරජාන් වහන්සේ කෙනෙක් කරේ මොනගෙන එන්නේ මේ සම්මා සම්බුද්ධ ශාස්ත්‍රයේදී දැඩි වීර්යයෙන් ක්‍රියා කරවති. මේ පින්නතලම වීදිස්සල කියලා තියෙනවා අර බාහ්‍ය දාරුචීරිය වගේ අය ගැන. බාහ්‍ය දාරුචීරිය ආදී පුද්ගලයන් පස් දෙනෙක් සිටියා සුවිශේෂී අය. එයා ඉක්මනටම මාර්ගඵල ලබා ගත්තා. ඒ අය ගැන සඳහන් වෙනවා ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිනැන කාලේ ස්වාමීන් වහන්සේලා හත් නමක් මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙන කලින් අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් එක්තරා මහා ගලක් මුදුරට නැගමේ ස්වාමීන් වහන්සේලා. ඉරිමගක් කියලා නැගෙන්නේ. නැගලා ඉරිමග අයින් කළා. අයින් කළ මේ ස්වාමීන් වහන්සේලා හත් නම කතිකාවකට ආවා අපි මාර්ගඵල නොලැබ රහත් නොවි මේ ගලින් පහින් නැහැ කියලා. මේ ගයින් ගලෙන් පහළට එන්නේ නැහැ කියන. ඉතින් අපේක්ෂාවෙන් වැඩි වීර්යෙන් භාවනා කරමු මේ ස්වාමීන් වහන්සේලා හත් නම් අතුරින් එක හාමුදුරු කෙනෙක් රහත් වුණා. අවිඥා සහිතවම රහත් වුණා. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ හාමුදුරු ඍද්ධි බලයෙන් පින්න පාතේ වැඩම කරලා අනිත් ස්වාමීන් වහන්සේලාටත් එක පින්න පාතේ රැගෙන පින්නපාත රැගෙන යන අනිත් ස්වාමීන් වහන්සේට දුන්නා. අනිත් ස්වාමීන් වහන්සේ දැන් හය නමක් ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් උත් එක්කෙනෙක් අනාගාමී වුණා. මේ ස්වාමීන් වහන්සේලා අර දාණය පිළිගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේ සඳහන් කළා අපි එක කතිකාවතකින් ආවේ. අපි හැම දෙනෙක්ම රහත් වීම අපේක්ෂාවෙන් ආවේ. ඔබ වහන්සේ රහත් වෙලගෙන ආපු දාණය අපි ගන්නේ නැහැ කියලා. අර ස්වාමීන් වහන්සේලා නිරාහාරවම භාවනා කරලා අනිත් ස්වාමීන් වහන්සේලා පස් නම සුගති ගාමි වුණා. කොහොම වෙයි අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මේ අය විවිධ කුලවල ඉපදුණා. ඉතින් නම් ඔයගෙන් එක්කෙනෙක් තමයි මේ බාහ්‍ය දාල්චීරිය කියලා කියන්නේ. එතුමා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා කියලා ආරංචි ලැබුණ බව මෑත දුර ඉඳලා සැතපුන් බොහෝ ගාණක් පාගමනින් ගෙවාගෙන බුදුහාමුදුරු හම් වෙන්න ඇවිල්ලා ඒ ආපු වෙනායම උන්වහන්සේගෙන් බණ අහලා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ මහණුනේ නැහැ. ගිහියෙක් හැටියටම රහත් වුණා. මේ වගේ පස් වෙනා ගැනම කරුණ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර මෛත්‍රී බුදුහාමයන් කාලේ ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ කාලේ දැඩි වීරයෙන් වැඩ කළපු අය තමයි මේ සම්බුත් සාසනය හොවා ප්‍රතිපල ගත්තේ. ඒ නිසා පින්තුන ඉදිරියේදී පහළ වෙන සමීප බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක ඉතාම ඉහළ ප්‍රතිපල ලබන නම් මේ ශාසනයේදී අපි දැඩි වීරයෙන් ක්‍රියා කළ යුතුයි. ඊළඟ උපකාරමිකා සමග පාරමිතා සම්පූර්ණ කිරීම ගැන සඳහන් වෙනවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා සම්මිස්සක් පාරමිතා ධර්ම සම්පූර්ණ කළායි කියලා. මේ අති දීර්ඝ කාලයන් නමුත් වෙනතුල මේ කාලයන් අපි බොහෝ වෙන උවහල් ඉක්මවල තියෙනවා. ඒ නිසා අපි මේ සැත්තට එන්නේ පාරමිතා පුරලා උවහිත දීර්ණෙච්ඡය තමයි මේ වගේ කාලවල ඉපදෙන්නේ. ඉපදිනත් බුද්ධ ශ්‍රාවකයන් වන්නේ බුදුහාමුදුර සරණ යන්නේ අන්න ඒ වගේ පින් කරපු අය. ඒ නිසා අපිට ලැබෙන අවස්ථාවෙ ඉඳලා ඉදිරි වැඩ ටිකක් කරගන්න වෙනවා අප්‍රමාදීව. හොඳයි මම හිතනවා ඇති කියලා අපිට ඒක විස්තර කරන්න කියොත් ටිකක් ඉන්නට යනවා පාරමිතාගේ විස්තර වෙනවා තව. හොඳයි කියලා කියන අදාප්ප විශේෂ මාතෘකාවක් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි ධර්ම සාකච්ඡාවට සමගාමීව විවිධ මාතෘකායකදී කරුණු සාකච්ඡා කළා. ඒ දේ පිළිබඳව විවිධ මාතෘකා යටතේ අපි කරුණු සාකච්ඡා කළා. ශ්‍රද්ධාව ගැන අපි කරුණු සාකච්ඡා කළා. ඒ වගේම සතිපට්ඨානය ගැන අපි කරුණු සාකච්ඡා කළා. කර්මය ගැන කරුණු සාකච්ඡා කළා. ඒ වගේම ආරක්ෂණික මාර්ගය ගැන කරුණු සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වන්නේ පින්නතුනේ බුදුදහමේ තවත් වැදගත් මාතෘකාවක් චතුරාර්ය සත්‍ය ගැන කරුණු සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ ඉන්න කාලේ අපට අහන්න ලැබෙන ප්‍රධානම අනුශාසනාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුහාමුදුරුවෝ රහත් භාවයට පත් වෙච්ච පළවෙනි රහතන් වහන්සේ 69 සඳහන් කරනවා. මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වීම හේතුවෙන් ඔබත් මාත් අතර බොහෝ කාලයක් සැරිසැරියා. බොහෝ කාලයක් පරිසරණ කාලයේ අනන්ත කාලවල අපි අපාගතවල දුක් විඳා. නමුත් එහෙම ආපු ඔබත් මාත් අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම හේතුවෙන් මේ සසරේ නිදහස් වුණා. මෙන්න මේ නිදහසේ ඡාපි මේ නිදහසේ පණිවිඩය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ නිදහසේ පණිවිඩය දේශනා කරමින් අනිත් පැයට මේ පිළිබඳ කරුණ දේශනා කරමින් ජනම එකමඟ නොවැඩෙමින් ගම් ජනව කරා පරිසරමින් මේ චතුරාර්ය සත්‍ය නම් දෙදහම නිරෝගී දේශනා කරන්න කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා වනයේ වෙදෙන සත්‍යයන් අතුරින් ප්‍රධාන වන්නේ ඇතා. ඇතාගේ ඇස්පියවර මත සියලුම සතුන්ගේ පාපියවර තියන පුළුවන්. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ පුරා අවුරුදු 45ක් තිස්සේ ධර්ම දේශනා කරානම් ඒ සියලුම ධර්ම කාරණා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එකම තේමාව මත ගොනු කරන්න පුළුවන් කියලා. යම්සාන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා නම් ඒ සියලුම ධර්ම දේශනා චතුරාර්ය සත්‍ය නැමැති මේ මාතෘකාව යටතට ගොනු කරන්න පුළුවන්, ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම බුදුහාමස් සඳහන් කරන යම් කිසි කෙනෙකුට තමගේ ඥාතියෙක් ඉන්නවා නම් ඒ ඥාතියට උදව් කරන්න කැමති නම් ඥාතියට ඔබ ආදරය නම් හිතමිත්‍රාදීන්ට ඔබ ගරු කරනවා නම් හිතමිත්‍රාදීන් ඔබ කියන දේ අහන සූදානම් නම් ඒ හිත මිත්‍රයන්ට ඔබේ කියන ගල් චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කියලා. දෙමෝපියන්ට යම් කිසි කෙනෙක් සැබෑ ලෙසම සලකනවා නම් දෙමෝපියන්ට මේ චතුරාර්ය සත්‍ය අහන්නට අවස්ථාව සලසලා දෙන්න කියලා. ඒ තරම දුර්ලභ කාරණයක් හදේ සඳහන් කරන්නේ. මොකද පින්නතුනි මේක තමයි දුකෙන් නිදහස් වීමේ මාවත. දැන් බලන්න අපි කුඩා කාලේ පටන්ම කරන්නේ දුකෙන් නිදහස් වීමට යන්නම් දේවල් කරන්නේ. උදා කාලේ අපට අපේ අම්මල තාත්තල කියනවා සැප ලබන්න කියලා ඉස්කෝලට අපි බාර දෙනව නේද? ඊට පස්සේ පොඩ්ඩියකු තරගින් ඉස්කෝලේ ගියන් සැප ලබන්න. ඊට පස්සේ නොයෙක් විදිහේ විභාග කළා. ගිහියන් හැටියට මේ පින්න තුන කැමිට රැකිරක්ෂා කරන්නට ඇති. ආවාහ විවාහ වෙන්නට ඇති. දරුවෝ ලබන්නට ඇති. ගේදොර ඉඩකඩම් ආදී වැඩ දිනු කරගත්තා වෙන්නට පුළුවන්. මේ හැම දෙයක්ම කලේ පිණුතුනේ දුකෙන් නිදහස් වෙන නේද? දුකෙන් නිදහස් වෙයි කියලා හිතාගෙන මේ හැම දෙයක්ම කලේ. නමුත් පිණුතුනේ අපි දුකෙන් නිදහස් වෙලා කියලා දෙන්නේ. ඔයාලා මේ කිසිම දෙයකින් සැබෑලෙසම දුකෙන් නිදහස්ුනේ නැහැ. තවත් දුක වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝක සත්‍යය දුකෙන් වයසට යන ලෝක සත්‍යය මහල් වෙන ලෝකයා, ලෙඩ වෙන ලෝකයා, දිරීමට පත් වෙන ලෝකයා, විනාශයට පත් වෙන, මරණයට පත් වෙන ලෝකයා දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරන්නේ ඒ වගේම වයසට යන ලෙඩ වෙන ඉරාපත් වෙන දේවල් ලං කරගන්නීම කියලා. එනිසා ලෝකයේ මිනිසා හැමදාම ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියපු ආකාරයට අතෘප්තිකර ජීවිතයක් ගත කරන්නේ. මොකද තමා අපේක්ෂා කර සුවේ බාහිර දේවල් වලින් නැහැ කියලා තමයි විතරම හිතෙනවා. ඕනෑම දෙයක් ලබා ගන්න එක විතරයි ඒක සුවේ තියෙන්නේ. ලබා ගත්තට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. යමක් අත්පත් කර ගන්නකම් අපි සතුටෙන් ඉන්නේ. විභාගයක් සමත් වීමත්, රැකියාවක් ලබා ගැනීමත්, යම්කිසි බඩු භාණ්ඩයක් ලැබීමත්, පුද්ගලයෙක් සමීප කර ගැනීම, ඕනෑම දෙයක්, වාහනයක් ගැනීම, මේ හැම දෙයක්ම ලබාගෙන මාසයක් දෙකක් උපරිම වශයෙන් අවුරුද්දක් යනකම් විතරයි සතුටු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. කරක් ඇදී ඒකම දුකක් බවට පත් වෙනවා. මේක තමයි යථාර්ථය. මෙන්න මේ මඟ තමයි ලෝකේ මිනිස්සු යන්නේ. මේකට කියන අනුසෝතගාමී කියලා. ගංගාවක් පහරට ගලා යනවා වගේ මේක තමයි ලෝකේ යථාර්ථය. ලෝකේ මිනිස්සු යන මාර්ගය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන උඩුගම් බලයන් ධර්මයක්. ඒ ධර්මයෙන් කරන්නේ මේට වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලක් අපට හුරු කරවීම. එනිසා බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරන මාවතේදී සපුරාම පිටතුනේ උන්වහන්සේ දේශනා කරපු මාවත දිනාවට පත්ම වෙන මහලු නොවෙන ලෙඩ නොවෙන ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. බුදුහාමුදුරන්ගේ ධර්මෝත්සේ ලබන අවබෝධය තුළින් අපි මේ ඇති කරගන්නා වූ සම්‍යක් දර්ශනය තින්නතේ කිසි විටකත් අපව දුකට හෙළන්නේ නැහැ. වඩ වඩාත්ම අපි අවබෝධයක් කරා ලං කරනවා. විතරක් නෙවෙයි අනාගතයේ අපට එන තියෙන දුක් වේදනා නැති කරනවා. ධර්ම අවබෝධය තුළින් ලැබෙන අවබෝධය තුළින් විතරයි අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් තියෙන්නේ. එහෙම නොමැතිව තින්නතේ ආත්මිතරාදීන් වැඩි කරගත්තට හෝ, ගෙදර බඩු භාණ්ඩ වැඩි කරගත්තට හෝ දුකෙන් නිදහස් වන්නට පුළුවන්කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි මම ලෝකයාට අතීතයේ දැනුත් මතුවට කරුණ දෙකක් විතරයි දේශනා කරන්නේ. මම අතීතයේ යම් තාක් ධර්ම දේශනා කරා නම්, දැන් යම් ධමයක් දේශනා කරනවා නම්, අනාගතයේ මතුවට යමක් දේශනා කරනවා නම් දේශනා කරන්නේ කරුණ දෙකක් විතරයි. මොකද මේ කරුණ දෙක? මේ කරුණ දෙක තමයි පින්තුනේ දුකක් දුකෙන් නිදහස් වීමක් කියන මේ කරුණ දෙක. මේකම තමයි කරුණු හතරක් ඇදිරි චතුරාර්ය සත්‍ය හැටියට ධර්මයේ දේශනා කළ තියෙන්නේ. එතකොට එකම දුක කරුණු දෙකක් බවටපත් වෙනවා. ඒ දෙකම නැවත හතරක් වෙනවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පින්නතේ සතු කියන්නේ හතර, ආර්ය කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා සොයාගත්තු සත්‍ය කියන්නේ ඇත්ත. මේ සත්‍ය කිසි කෙනෙක්ට පින්නතුනි වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණත් නුණත් ලෝකේ හැමදාම මේ යථාර්ථය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන්නේ මේ වැසල තියෙන සත්‍ය ඉස්මතු කරවීම. කලින් කාලේ මේ කවිද්‍යාවෙන් වැසල යනවා. අබුද්දෝත්පාද කාලවල මේ ලෝක යථාර්ථය වැසල යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ කාර්යභාරය තමයි මේ වැසී පැවතින මේ යථාර්ථය නැවත ඉස්මතු කරවීම. ඒ චතුරාර්ය සත්‍ය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක ප්‍රධාන හරය. අනිත් සියලුම ධර්ම දේශනා මේ තුර ගොනු වෙලා තියෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අසා දැන ගැනීම තමයි අපේ ජීවිතවල සිදිය යුතු ප්‍රධාන ඉලක්කය. දැන් අපි ජීවිතයේ සතුට ලබන්නේ හැමදේම සිද්ධ කරන්නේ. බුධි ආවදේක මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් අපි හැමදේම කරන්නේ මොකක් සඳහාද? සතුට ලබන්නේ, දුක නැති කරන්නේ. එහෙනම් වෙනතන මනක තියාගන්න ජීවිතයේ දුක නැති කරගන්න කැමති නම් සතුට ලබන්න කැමති නම් කලේසු ප්‍රධානම දේ තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගැනීම සහ එය භාවිත කිරීම. මේ කරුණ හතර අපි සාකච්ඡා කළ බලමු. පළවෙනි සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක පිළිබඳ වූ ආර්ය සත්‍යය. බුදුහාඳුරන අපට දුක මොකක්ද කියලා දේශනා කරනවා. ජාති දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පේනි විස්සයෝග දුක්ඛ, යම් පිටන් නැලබති සම්බි දුක්ඛං ආදි වශයෙන් මේ කරුණු එකිනෙක බුදුහාමුදුරු පැහැදිලි කරනවා. එතකොට මිනිස්සුනි මෙන්න මේ කරුණ වෙනකොට අපි ජීවිතයේ දුකට සංසාපයට පත් වෙනවා. අපි ජීවිතය ඇතුළේ වැඩි කාලයක් සැපයෙන් ගත කරන්න උත්සාහ කරනවා. නම් උත්සාහ කරත් මිනිස්සුනි වැඩිපුර අපේ ජීවිතවලට කම්පටළු වෙන්නේ. මෙන්න මේ දුක සංද දේශනා කළ මේ කරුණුවේ වැදගත්ම හරිය හැටියට දේශනා කළේ සංකීර්ණ පංචඋපාදාන ස්කන්ධ දුක්ඛ. කෙටියෙන් ගත්තොත් මේ උපාදාන ස්කන්ධ පංචකේම දුකයි කියන්නේ. අපි නිතරම සාකච්ඡා කරන කරුණ මේකයි. කිනුතෙන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සානික්‍රම මේ පංච උපාදාන ස්කන්ධ විග්‍රහ කිරීම සහ පංච උපාදාන ස්කන්ධයේ තියෙන අරුම දුරු කර ගැනීම සඳහා උදාහමක්. අපේ ජීවිතයේ සකස් වෙලා තියෙන මෙන්න මේ කොටස් පහක එකතුවකින් මොනවද මේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පහ තමයි ජීවිතේ විවිධ ආකාරයෙන් අපට දැනෙන්න සිටින්නේ. අපි ජීවිත යම්සාක් සැපවින්දයි කියලා කියනවනම්, යම්සාක් දුක් විඳා කියලා කියනවනම්, යම්සාක් අධ්‍යාපනයක් ලැබුවායි කියලා කියනවනම්, ඥාති මිත්‍රාවෙන් එකතු කරගත්තායි කියනවනම්, ලෝකේ ඇවිද්දායි කියලා කියනවනම්, ධනෙ බිව්වා කියනවනම්, දුක සෝක විඳායි කියලා කියනවනම්, මේ හැම දෙයක්ම මේ පහට අයිති වෙන්නේ. මේ පහින් බෑ කිසිම දෙයක් නෑ. සංකීර්ණ පංචපාදාන සංදා දුක්ඛ කියන එක. නමුත් අපිට හිතෙන්නේ පිනතුනේ මේ පහ අපට වටිනා දේවල් කියලා, අපේ මිතුරන් කියලා අපිට හිතෙන්නේ. අපිට උදව් ගන්න කෙනෙක් කියලා අපිට හිතෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ අපට ලැබෙච්ච අපේ ශරීරය අපට ඉගෙන ගන්නේ Taman කියන එක නේද? දැන් අපට අපේ සිත මේ ශරීරෙට එන්න කලින් මේ කය ඉතර සකස් වුණා. මෞපියන්ගේ එක්වීම මේ කලලයේ මෞපුසියේ පිරිසිදුගත් අවස්ථාවේදී මුල් මාස්ථානයේ අපේ හිත නැහැ. සාමාන්‍ය භෞතික දෙයක් මේක. ඒක හැට ප්‍රේණීමට දුර්වල ස්ථානයක්, ඉතාම සියුම් අවස්ථාවකදී මේක භෞතික දෙයක් විතරක් නෙවෙයි තිබෙන්නේ. නමුත් මේ මෞපියන්ගේ එකහතු වීමෙන් දින ගානක් ඇතැමක සතිය දෙකක් ගියාට පස්සේ තමයි karma අනුරූප මෙතෙන් එකතු වෙන්නේ හිත. හිත මේ කලලයට එකහතු වුණාට පස්සේ karma බීජයක් හැදෙට හිතෙනවා. ඊට පස්සේ මොකද්ද වන්නේ? මවගේ සාරයත් සමග මේ ශරීරෙ ටිකෙන් ටික වර්ධනය වෙනවා. අපි කරන්නේ මොකද්ද? මේ බාහිරින් තියෙන භෞතික දේකට අපේ ශරීරය එකහතු වුණාට පස්සේ අපි මේ භෞතික බාහිර දේ තමයි යටිට අල්ලගන්නේ. අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක ටිකෙන් ටික වර්ධනය වෙනවා, මෞඛයෙන් බිහි වෙනවා. අපි සානිය සාධින පුද්ගලයන් හැදෙට ඉන්නවා. මේ බාහිරෙන් තිබෙච්ච දෙයකට අපේ හිත ඇවිල්ලා විස එකතු වුණා නේද කියන එක අපර අමතක වෙනවා. අපි හිතන් ඉන්නේ මගේ ශරීරයත් මමත් එක්කනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ශරීරයට කවුරු හරි ගහනකොට කියන්නේ මට ගහනයි කියලා. මේ ශරීරයට කනට එන කවුරු හරි බැන්නොත් කියන්නේ මට බැන්නයි කියලා. මේ ශරීරයේ වයස ගණනකට කියන්නේ අනේ මම වයසට ගියායි කියලා. මේ ශරීරයේ වේදනාවක් ලැබෙනකොට කියන්නේ අනේ මට වේදනාවක් ලැබෙනවා අනේ අපෝ කියලා කෑ ගන්නවා. හරියට පින්නතුනේ භෞතික බාහිර ලෝකේ තියෙන ගහ ළඟට කියලා ගහ බලාගෙන ගහේ කොළ හැලෙනකොට අඬනෝ කෑ ගන්නවා අනේ කොළ හැලෙනෝ කියලා. ගහේ ගෙඩි හැලෙනකොට ගහේ පොදු ගැලවෙනකොට ගහ මැරෙනකොට අඬනවා වගේ දෙයක් නේද? මේ බාහිර වෙනම තිබුණ දෙයක් අපේ කරගෙන අපේ කරගත්තට පස්සේ මේක දුක ඇති වෙලා මේක ආත්ම කරගෙන අපි මේ ඉන්නේ. ඒ ආත්ම කරගත්ත දේ මුල් කාලේ අපිට හිතෙන්නේ හරිය සුන්දර දෙයක් කියලා. හරිය වටිනා දෙයක් කියලා අපිට හිතෙන්නේ. මේක දුක් ගොඩක් කියලා අපිට හිතෙන්නේ නැහැ. මේක තමයි අනාගතයේ දැඩි වේදනාවක් ගෙන දෙන දෙයක් කියන එක අපට නුවණක් නෑ අපිට. අපිට හිතෙන්නේ ඉතාම මිත්‍ර දෙයක් තමයි ශරීරය. බලන්න කොච්චර ලස්සනද කන්නාඩි ළඟට ගියාම හරිම බහැපත් නේද? හිතෙන්නේ හරියම හොඳ දෙයක් මේක කියලා. මේ නැතිලා තියෙන හරිය වටින දෙයක් ලෝකෙින් වටිනාම ශරීරය තමයි තමයි ලැබලා තියෙන්නේ කියලා හිතන් ඉන්නේ. එන්නතුනි මේ ලැබෙන්නේ මේ උපාදාන කන්ද පංචකයේ බෞද්ධ සාහිත්‍ය ලස්සන උපමාවක් තියෙනවා. මේ උපමාව ගැන මා මේ පිටතට මේ මෙන්න කරුණු සඳහන් කරලා තියෙනවා. එක්තරා පිටුවරයක ඉන්නවා. ධනවත් පිටුවරයක ඉන්නවා. මහා ධනයක් කියන පිටුවරේ. මේ පිටුවරියට තමයි අමනාපච්ච කෙනෙක් ඉන්නවා. පිටුවරේක හතුරෙක් ඉන්නවා. මේ හතුරා මොකද කරන්නේ? නොයෙකුදී උපක්‍රම යොදනවා මේ පිටුවරයාගේ ජීවිතයට හානියක් කරන්න. නමුත් කරන්න බෑ. මේ පිටුවරයා සුරක්ෂිතව ඉන්න බොහොම ධනවත් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ හතුරා මොකද කරන්නේ? හතුරා ඉතාම හොඳ මූණක් පෙන්නගෙන එනවා මෙයා ගමකට. නිවසට එනවා මේ සිටුවරයාගේ. නිවසට ඇවිත් මොකද කරන්නේ? සිටුතුමාගෙන සිටුතුමනි මා ඔබතුමාට සේවය කරන්න යන්නේ ආවේ. ඕනම වැඩක් දෙන්න මම කරන්න නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා මුලදී දෙනවා පොඩි පොඩි වැඩ. මෙයා ටිකෙන් ටික වැඩ කරන සේවය කරනවා. මෙයා කොච්චර හිතවත් වැඩ කරනවාද කියලත් මෙයා අඩිවත් ගන්නෑ. මෙයා අනිත් අය කාටත් කලින් අවදි වෙනවා. ගෙදර වැඩ ඔක්කොම කරනවා. අනිත් අය කවුරුත් නිදාගත්තට පස්සේ දොර දැනෙලා ආදී වහන ආරක් පස්සේ තමයි නිදාගන්නේ. මෙහෙම බොහොම කාලයක් ගත වෙනවා. ගත වෙනකොට මේ සිටුතුමාගේ ඉස්හාම දැඩි විශ්වාසය මෙයා දිනා ගන්නවා. සිටුතුමා හැමදේම උඩ බාර දෙනවා. අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මෙයා රජතුමාගේ ඉස්හාම හිතවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සිටු මන්දිරයට ඇතුළු වෙන පිටවෙන ස්ථානවල තියෙන දොරට කාලයන් පිළිබඳව මෙයා විශ්වාසය ඇති කරගන්නවා. ඕනම වෙලාවක මෙයා සිටුමාලයට ඇතුළු වෙන පිට වෙනවා නම් මෙයා පරීක්ෂා කරන්නේ නැහැ. මෙයා සිටුමාලයට ඉස්හාම විශ්වාසමන්ත කෙනෙක්. සිටුතුමාට මෙයා ඉස්හාම හිතවත් කෙනෙක්. බොහෝ කාලයක් මෙහෙම ගත වෙනකොට දිනක් වෙනතුළු මේ සිටුතුමා නිදාගෙන ඉන්නවා. සිටුතුමා යහනින් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න අවස්ථාවේ මොකද වෙන්නේ? මේ ඉස්හාම සීගුරු සේවකයා කරන්නේ ඉස්හාම කියන ආයුධයක් අරගෙන මේ සිටුතුමාගේ බෙල්ල කපනවා. කපලෙතෙන් අර ගේට්ටුවෙන් ඉස්හාම පහසුවෙන් පිට වෙලාම යනවා. මේ බුදුහාමර දේශනා කර උපමාවක්. මේ උපමාවෙන් සඳහන් කරන්නේ කුමක් ගැනද? මේ උපමාවෙන් සඳහන් කරන්නේ දිනත් මේ උපාදානස්කන්ධ පස්සේ ගැන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහට අපේ තියෙන ආසාවයි උපාදාන ස්කන්ධය හැටියට මේ පහට ඇලුම් කිරීම තමයි මෙන්න මේ විතුරාය කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් අර සිටුතුමාගේ ළඟ හිටිය කෙනා බොහෝ කාලයක් හිතවත් වැඩ කළා. හිතකින්වත් හිතුන්නේ නැහැ මේ වගේ දෙයක් කරාවි කියලා. නමුත් ඔහු ගත කරන හැම මොහොතකම ඔහුගේ යටිහිතේ තිබුණේ කවදා හරි මේ දේ කරන්න. අන්නේ වගේ තමයි තිබුණේ අපේ හතුරා දැන් අර සිටුතුමාගේ හතුරා නම් බාහිර වෙ හිටියේ නේද? ඉන්නේ අපේ හතර අපේ ළඟමයි ඉන්නේ. අපි නිදිය ගන්න තියෙන කුජලත් එක යන්නේ තියත් එක. අපේ යම් කිසි දවසක මේ හතුරාගේ නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන දවස තමයි පින්නතුනේ මේ උපාදානස්කන්ධ පංචකයට තියෙන ආශාවලුම් දුරු කළා. සීල මාත්‍රයෙන් තේකනවස්තාවේ එදාටයි අපි මේ හතුරාගේ නිදහස් වන්නේ. එතෙක් අපි මේ පහට ආශා කරනවා නම් ඒ ආශා කිරීම තුළින් අපේ හිතට යම් කිසි තෘප්තියක් ලැබෙන්න පුළුවන්. අර සිටුවරයාට උපස්ථාන කරපු සේවකයා නිසා රජතුමා සතුටු වෙන්නේ නැති ඇතැම් විට. රජතුමා බොහොම සැනසීමට පත්වෙන්නේ නැති. ඒ වගේ අපේ අපේ ශරීරයේ ලක්ෂණට දින කාලය අපි බොහොම සැනසීමට පත්වෙලා ඉන්නවා. අපේ කනට ඉමිහිරි නාද ඇහෙනකොට අපි ඉතාම සතුටට පත් වෙනවා. ඇසෙන් ඉතාම ප්‍රියමනාප රූප දකිනකොට අපි සතුටට පත් වෙනවා. අපි ජීවිතයේ තෘප්තිය ජීවිතයේ තනසීමක් ගැන හිතාගෙන ඉගත් වෙනුනේ යමක් අපේ සෘෂ්ණා දෘෂ්ටි මානසිකව ආශාවෙන් ග්‍රහණය කළා නම් මේ ස්කන්ධ පංචකය මතක තියාගන්නේ හැම මොහොතම අර සිටුවරයා සමාන්‍ය අර හතුරා ලං කරගත්තා වගේ හැම මොහොතෙම අපි කලේ අපට සතරේදී අපට දුකට හෙළන අපාය දුක ආදී අනේක විධ දුක්ඛයන් වලට අපිව පත් කරන මේ ස්කන්ධ පංචකයට උදව් කිරීමයි එනිසා මේ දුකේ නිදහස් කරණම් කරපු ප්‍රධානම දේ තමයි බුදුහාමුදුරන්ගේ සැබෑදාම අහලා මෙන්න මේ කර්ම පහ පිළිබඳව දින ආසාව ටිකෙන් ටික අඩු කර ගැනීම. මේ රූපාදී ස්කන්ධ වලට යම් කිසි ප්‍රමාණයකට අපි ආසා නම් ඒ ආශා ප්‍රමාණයට අපි රැස් කරගත්තේ කෙනෙකුට හිතන්න පුළුවන් බඩමුට්ටු ටිකක් අපි රැස් කරගත්තේ කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් දෝදරුවන් ටිකක් තමයි වැඩි වුණාය කියලා. භෞතික වර්ණයේ යම් යම් දේවල් වැඩි වුණත් පින්නතුනි සැබෑරෙසම අපි මේ වැඩි කරගෙන තියෙන මොනවද? වැඩි කරගෙන තියෙන දුක වැඩි කරගෙන තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ දුක දේශනා කළා විතරක් නෙමෙයි දුකට හේතුව දේශනා කළා. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තමයි පින්නතුනි ආසන්නම හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතු තියෙනවා. උපාදානිය උපාදානයට අසම හේතු හොයාගෙන ගිහිල්ලා ගිය අන්තිමටම මුල්ම හේතු වැඩි සලකන්නේ අවිද්‍යාව නොදැනීම. අවිද්‍යාව නැමැති අන්ධකාරය නිසා තමයි අපිට මේ සියලුම දුක් එන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාර පටලය ලෝකයෙන් ඉවත් කරලා ලෝකයට ප්‍රඥා ලෝකේ ලබා දෙන උත්තරයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා ලෝකයේ සමහර ග්‍රහලෝක තියෙනවා අන්තරීක්ෂ නිරය තියෙන ග්‍රහලෝක. මේ විශ්වයේ සමහර ග්‍රහලෝක තියෙනවා මේ ග්‍රහලෝක වලට ආලෝකය ලැබෙන්නේ නැහැ, සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. මේ ග්‍රහලෝක වල ඉපදෙන සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරී. අන්ධකාරී ඉපදෙන සත්‍යයන් අන්ධකාරෙම ඉපදෙන අන්ධකාරෙම ජීවත් වෙන අන්ධකාරෙම මිය යනවා. බුදුහාමුදුර සඳහනවා මේක ඉතාම ගැටි අන්ධකාරයක් කියලා. බුදුහාම සඳහන් කරන යම් කෙනෙක් අවිද්‍යාවෙන් නම් ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිව නම් කෙනෙක් ඉන්නේ අර අන්තරීක්ෂ නිරේණ සත්‍යන පදා දැඩි අංගකාරයක හො ඉන්නේ කියන. ඊළඟට සඳහන් කරන චතුරාංග සමන්නාග සංකාරය කියන බුදුදහමේ. මේ චතුරාංග සමන්නාගට වීරියක් තියෙන චතුරාංග සමන්නාගට අන්ධකාරයක් තියෙනවා. අහලා තියෙනවද? අංග හතර විනුක් අන්ධකාරයක් තියෙනවා. මොකද මේ අන්ධකාරය මාසෙ පොයක් දවසකදී ඝන කැලෑවක මැදම රාත්‍රියේ වලාකුළු සහිත අහසක් තියෙන රාත්‍රියක අවස්ථාව අංග හතරෙනි යුක්ත අන්ධකාරය වැඩි අන්ධකාරයක් තියෙන අවස්ථාවක් මේක. මොකද ලක්ෂණ ටික මාසෙ පොයක් දවසක මහා ඝන කැලෑවක මැදම රාත්‍රියේ වලාකුළු වලින් වැහි සහසක් සහිත අවස්ථාවක්. මේකට කියනවා චතුරංග සමානාංග අන්ධකාරය කියලා. දැඩි කරුවලක් වෙන අවස්ථාවක්. එනතුට මෙන්න මේ අන්ධකාරයට වඩා දැඩි අන්ධකාරයකට ඉස්සරහන්නේ මෙන්න මේ දුක සහ දුකට හේතුව පිළිබඳව අවබෝධයක් නොමැතිව ඉන්න අන්ධකාරය. ඒ නිසා මෙන්න මේ අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගන්නටයි බුදුහාමුදුරුවෝ දැඩි පරිශ්‍රමයෙන් කටයුතු කළේ. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ලෝක සත්‍යය කෙරෙහි දැඩි කරුණාවක් මෛත්‍රියක් කියන කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය කරුණාවක් කියන කෙනෙක් කෙනෙකුට ආහාර පැකට් එකක් ඇඳුමක් නිවසක් දෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ ප්‍රඥා ලෝකේ ලබා දෙන එක පින්තුණිය සියලටම වඩා වටිනා දෙයක්. බඩගින්නේ ඉඳගෙන හරි මේ ආලෝකේ ලබා ගන්න එකයි ප්‍රධාන. ඒ නිසා පින්තුණි මෙන්න මේ දුක ඇතිවන්නේ හේතුව හැටියට බුදුහාරු අනාවරණය කරගත්තා. අපේ හිතේ තියෙන බලවත් ආශාව බැඳීම, ඒ බැඳීමට හේතුනේ අවිද්‍යාව. අවිද්‍යාවට මුල්ුනේ කල්යාණ මිත්‍රයන්ගේ සත්‍යමයක් අහන්නට අවස්ථාවක් ලැබීම. ඊළඟට දේශනා කළා මේ දුකෙන් නිදහස් වීම. මේ දුකෙන් නිදහස් වීම තමයි නිවන හැටියට සැලකුවේ. නිවන දේශනා කළ ඉවර වෙලා ඉන්න තුනේ හතරවෙනි කාරණා හැටියට මේ දුකෙන් නිදහස් වීමේ මාවත හේවත් දුක්ඛ නිරෝධාර ගාමිනී පටිපදාව දේශනා කළා. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍යය. මේ ගැන පින්න තුනේ නුවණින් මෙනෙහි කරෝසින් කෙනෙකුට හිතේ යතැන් විට නිවන ගැන දේශනා කළා ඊට පස්සේ තමයි මාර්ගය ගැන දේශනා කළේ. ඇයි මෙහෙම දේශනා කළේ? දැන් නිවනේ අන්තිමට එන්නේ මාර්ගයේ ගියරෙන් නිවන ලබා ගන්නවා. ඇයි මේ කලින් නිවන දේශනා කළා පස්සේ මාර්ගය දේශනා කළේ? පින්නතුනේ නිවන ගැන යම් කිසි අවබෝධකින් යුක්තව මේ මාර්ගය යන්නට ඕන. නැත්තම් යම් කිසි ගමනක් යන එකපාර එළියට වැටවන්නේ. අපි අර කතා කරන කළුවා මාර්ගනේ ගියා කියලා. එක්තරා කෙනෙකුට සේවකයෙක් හිටියා. ඒ සේවකයාට රාත්‍රී කාලේ මේ ස්වාමීන් කිව්වා හෙට උදේ ඔබ මාර්ගපණ ගිහින් එන්න ඕනේ කියලා. උදේ පාන්දර නැගිටලා බලනකොට මෙයා නැහැ. මේ කළුවා කියන වැඩ කරන කෙනා නැහැ. මොකද වෙලා තියෙන්නේ? එයා මාර්ගපණ ගිහිල්ලා. එයා මොකක්කට යන්නද, කොහාටද යන්නේ, මොනවද කියලා කරන්න ඕනේ කියලා මොනවක්වත් ඉගෙන ගන්නේ නැහැ. එයා මෙන්න දවල්ෙන්ම ගාඩි දාන්නේ. කොහෙද ගියේ කියලා මම මාර්ගපණ ගියා කියලා. අන්නේ වගේ පින්නතුනි දැන් බුදුදහමේ කියන මේ දෙය මේ නිර්වාණගාමී මාවත ගැන පැහැදිලි අවබෝධයක් ඇතුවෙන් මේ මාවත යන්නට ඕන. අන්න ඒකට තමයි සම්මානීය කියලා කියන්නේ. එහෙම නැති අය තමයි මග ටිකක් දුර ගිහිල්ලා නැවත අතරමංගල එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාලේ ලක්ෂණය තමයි කමඨහන් ලද ශ්‍රාවකයන් වහන්සේලා කමඨහන අරගෙන යනවා ආරණ්‍යයකට ගිහිලා නැවත රහස් වෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා සංවිත අමරුස්සාදීන් උපද්දරවනි සමගදී ඇවිල්ලා තියෙනවා. නමුත් සාමාන්‍ය දේ තමයි උන්වහන්සේලා මාර්ගය අවසන් කරලා ඉන්නේ. මොකද මග සම්පූර්ණ මහදෙනා යන්නේ. ඒ නිසා පිළිතුරු මේ මාවත හැටියට සලකන්නේ සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ අංගටි යුක්ත ආර්ය මාර්ගය. කෙටියෙන් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. සීලය තුලින් කය වචනය සංවර කර ගැනීමත් සමාධිය තුලින් හිත සංවර කර ගැනීමත් කෙටියෙන් කර ගැනීමත් ඒ එක්සෙන් කරගත් පිටත අනිසිදු කනාත්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වූ ප්‍රඥාව පාල කර ගැනීමක් කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාව බුදුදහමේ මාවත. මේ මාවතේ ගමන කිරීමේ ලබන ප්‍රතිඵල දෙක තමයි විද්‍යා විමුක්ති කියන දෙක. ඒ නිසා මේ ධර්ම පිනුදින අපට කල්පාන්තර ගානකට සැරයක් අහන්න ලැබෙන දෙයක්. මේවා අමාරුයි කියලා අපි මේ පිළිබඳව තියෙන උනන්දුව අඩු කරගත්තේ නැහැ. අපිට අනිත් දෙයක් කැපලා දෙනවා නම් මහන්සි වෙලා හරි කරනව නේද ජීවිතේ. විභාගයක් සමත් වෙන අමාරු නම් කොහොම හරි පාඩම් කරලා විභාගයෙන් සමත් වෙනවා. රැකියාවක් ලබා ගන්න අමාරු නම් කොහොම හරි විභාගෙලින් ඉර අපි රැකියාව ලබා ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුට ලබන්නේ. නමුත් මේ ලොකුනේ බුදුහාර දේශනා කරු මේ ධහම තමයි ලෝකේ උත්කෘෂ්ඨ සතුට ලබන මාවත. මේ මාවතේදී පින්නතුනි අපි මේ සඳහා අනිත් වඩා ජීවිතේ කැපකිරීමක් කරන්න ඕන. ඒ කැපකිරීම සඳහා වූ සියලුම මානසික සුදුසුකම් ඇතුවයි අපි මේ ලෝකෙ ඉපදෙන්නේ. ජීවී ලෝකෙින් සුත වෙන දෙවිවරුන්ට වෙනත් දෙවිවරු ඇවිල්ලා කියන ඔබ සුගතියට යන කිහිල සුගතියේ සාධාරණ ප්‍රවණය කරන්න ඇවිල්ලා. ජීවී ලෝකෙින් සුත වෙන දෙවියන්ට අනිත් දෙවියන් කියන සුගතියට යන්න කියලා ඔවුන් මේ කෙනෙකු හට යන්නද? මනුෂ්‍ය ලෝකෙට යන්න. ජීවී ලෝකෙින් සුත වෙන දෙවියන්ට කියන මනුෂ්‍ය ලෝකෙට එන්නේ කියලා ඒකට ආරාධනා කරන්නේ. මනුෂ්‍ය ලෝකේ ආවට පස්සේ අපි ආපු ගානේ ඉඳන්ති කන්නේ ජීවී ලෝකෙ කියොත් හොඳයි කියලා. නමුත් වෙනතන මේට ලැබුණු අවස්ථාව කිච්චෝ මනුෂ්‍ය පටිනාභෝ කියලා බුදුහාම දේශනා කළේ මනුෂ්‍ය ආත්මවලට ලැබෙන දුස්තරයි කියලා. ජීවි ආත්මවලට ලැබෙන දුස්තරයි කියලා. බ්‍රහ්මයේ සීම දුස්තරයි කියලා කිසි වෙනකක් බුදුහාම දේශනා කළේ නැහැ. ඒ නිසා වෙනතන මේ ලැබෙච්ච දුර්ලභ අවස්ථාවෙන් තමයි බුද්ධිමත් නම් ප්‍රඥාවන්ත නම් අන්නේ බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනා සිදු කළ යුතු ප්‍රධාන කාර්යය තමයි මේ දුක් සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වූ උත්සාහයක තමයි යෙදෙන්න ඕන. ඒ උත්සාහය කෙටියෙන් පැහැදිලිවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැඩි කැපවීමකින්, වීරියකින්, අවංක භාවයකින්, සද්ධාවයකින් සහ කල්යාණ මිත්‍රයන්ගේ අතුරෙන් කළ යුතු දෙයක්. ඒ නිසා ඒ සඳහා අපි උනන්දුවෙන් වඩාත්ම අපේ ජීවිතවලින් වීරියෙන් කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. එසේ කටයුතු කිරීමට සර්වන් සරණින් මේ හැම දිනකටම නිරොග් නිරෝගී සම්පත් දිගාස සම්පත්තර සේවා කරලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම සාකච්ඡා මේ පින්කම ඉදන් කටයුතු කරනවා අකාන්ති සමරකෝන් මහත්මිය. එතුමිය මේ පින්කම ඉදන් කටයුතු තුළින් කිසියම් බලාපොරොත්තුවක් යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ කරගන්නට අපේක්ෂා කරනවා නම් ඒ සියලු බලාපොරොත්තු සමරිමත් වේවා. පැස් කරගත් සියලු කුණ දැන්නේ බලෙන් ඔබ අතන විනය ගොස්පින් බලාපොරොත්තු වෙන සිටින සියලුම ඥාතියෝද මේකෙන් අනුමෝදන් වෙත්වාගෙන සිටින්නේ මේකේ ඥාතියන්ට අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වනවා. පැස් කරගත් සියලු කුණ දැන්නේ බලෙන් සම්මතෘෂ්ටි දෙවියනොත් මේකෙන් අනුමෝදන් වෙ. ඔබ අප හැමදෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් මුනි ආරක්ෂා කර දෙත්වාගෙන ප්‍රාර්ථනාවෙන් අප දෙවියන්ටත් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු ආනිසංස වල බලයෙන් ඔබ හැම දිනාගෙන මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී සම්පන්නතර සේවා ජීවත්වන කාලයේදී සතුටින් දැනසීමෙන් ජීවත් වීමට මේ තීන් සමාස් ප්‍රභාවිතම දිනාත මාත්‍රිවාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.